සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සන්තෝ සංඝ මොක්ඛදම් ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස අනිච්ඡවත සංඛාරා උපාදවය ධම්මිනෝ උපපඤ්ඤිත්වා නිරුඤ්ජಂತಿ තේ සංඝෝපසමෝ සුඛෝ විහාරවාසී ගරුතර මහ සංඝරත්න අවසරයි සැලේවත් වාත්‍රාන්ත පිණුතුනි අද දින මේ පිනතුන් සුපුරුදු පරිදි මාසිකව සිදු කෙරෙන පොහොය වැඩසටහනෙහි සීල සමාදානයට සහභාගී වෙලා සිටින අවස්ථාව. මේ අවස්ථාවට නියමිත ධර්ම සාකච්ඡාවට ධර්ම දේශනාවට සම්බන්ධ වීමටයි බලාපොරොත්තු වන්නේ. පිනතුනි බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ කියලා කියන්නේ අපේ ජීවිතය ආලෝකවත් කරන මහා ආලෝකයක්. ඒ ආලෝකය අපේ ජීවිතේට ලැබීමත් සමගම අපට ලැබෙන ප්‍රධානම ආනිසංසය තමයි අපේ නුවණැස පෑදෙනවා, අපේ ප්‍රඥාව දිනු වෙනවා. ඒ ප්‍රඥාව දිනු වෙච්ච ප්‍රමාණයට අපේ ජීවිතයේ තියෙන කරදර කම්පටුළු අඩු වෙනවා, දුර්වල වෙනවා. සාමාන්‍ය කම්පටුළු විතරක් නෙවෙයි, අපේ ජීවිතේ මහා අභියෝග තියෙනවා නම් ලෙඩවීම, මහලුවීම, මරණය ආදී කරුණවලදී අපට නොසලින්න පුළුවන් ඉදිය මානසික ශක්තිය හේතුලින් ඇති වෙනවා. මේ පින්නතුන් අහලා ඇති කිසාගෝතින් වගේ අය පිළිබඳව එයාට බොහෝ අනතුරු සිද්ධ වුණ තමන්ගේ දරුවන් නැති වෙලා, ඒ වගේම බන්දුල මල්ලිකා වැනි අය එක දවස දරුවන්ට ඔක්කොම ස්වාමියත් එකම නැති වුණා. බොහෝම අසරණ වෙච්ච වෙලාවේදී එයා මානසිකව නැගී සිටියේ මේ ධර්මය තුළින්. පින්නතුන් අපට කොයිතරම් ආර්ථික මට්ටම තිබුණත්, කොයිතරම් අපට බාහිර විශේෂේත්‍ර පිළිබඳව දැනුම තිබුණත්, කොයිතරම් අපට ඥාතීන් හිටියත්, මෙවැනි ජීවිත අභියෝගවලදී අපට තියෙන මානසික පීඩාවලින් නිදහස් වෙන්නට පුළුවන් කමක් නැහැ. බුදුහාඳුරන්ගේ දහම විතරයි අපට එවැනි අවස්ථාවේදී සැබෑ පිළිසරණක් බවට පත් වෙන්නේ. ඉතින් ඒ දහම සඳහා තමයි අපේ උපරිම කැපවීම කරන්න ඕන. පින්නතුනි ඒ දහම වෙනුවෙන් අතීතයේ හිටිය බොහෝ කැපවීම් කළා. ස්වාමීන් වහන්සේලා පැවිදි වුණේ බොහෝ දෙනෙක්ගේ ධර්මයේ සඳහා. ඇතැම් විට තමන්ට හිමි රට රාජ්‍ය කැප කරලා පැවිදි වුණා. තමන්ට හිටිය ඥාතීන්, දූ දරුවන්, දෙමව්පියන් කැප කරලා පැවිදි වුණා. ඒ පැවිදි වෙච්ච ස්වාමීන් වහන්සේලා මේ ධර්ම මාර්ගයේ ඉදිරියට ගියා විතරක් නෙවෙයි, උන්වහන්සේලා මේ ධර්මයෙන් ප්‍රයෝජන ගත් විතරක් නෙවෙයි, අනාගත ලෝකෙ වෙනුවෙන් මේ ධර්ම ඉතුරු කළ දුන්නා. දහම විතරක් නෙවෙයි, මේ මුළු බෞද්ධ සංස්කෘතියම ඉතුරු කළේයයි. කලා ශිල්පීන් තමන්ට දක්වන්න පුළුවන් උපරිම කැපවීම මේ දහම වෙනුවෙන් කළා. ඇතැම් විට සමහර කලා ශිල්පීන් මුළු ජීවිත කාලයටම එකම නිර්මාණයක් කළා තියෙනවා. දැන් අවුකන පිළිමෙන් එළපු කෙනා ඇතැම් විට අවුරුදු 25ක් යට එක දිගට මේ නිර්මාණය තමයි කළා තියෙන්නේ. දාගත් හදපු අය රජවරු ඇතැම් විට අවුරුදු 10, 15, 20 එක දිගටම ඒ නිර්මාණය වෙනුවෙන් තමන්ගේ ක්‍රමයේ කාලය කැප කළා. පින්නතුනි ඒ විතරක් නෙවෙයි, විශේෂයෙන්ම ලාංකික මව්වරු මේ දහම රැකීම සඳහා තමන්ට සිව්පස්යෙන් ස්වාමීන් වහන්සේට උපස්ථාන කළා විතරක් නෙවෙයි, දරුවන් ශාසනයට පූජා කළා. දරුවන් ශාසනයට පූජා කළා, තමන්ට ඉන්න හොඳම දරුවෙක් ශාසනය වෙනුවෙන් පූජා කළා. මේ ශාසනය ඉදිරියට ගෙන යන්න ඒක සාමාන්‍ය කැපවීමක් නෙවෙයි, ඒක ලොකු කැපවීමක්. දරුවෝ හදනකොටම සමහර අය හිතේ හිතාගෙන හිටියා එක දරුවෙක් සාසන පූජා කරන්න ඕනේ කියලා. ඇතැමිට ඒ සිතුවිල්ල ඉන්නකොට මවද මාපියන් බොහෝ විට ඉහළ දිව්‍ය ලෝකවලින් එන පින්වත් අය එවැනි මව්වරුන්ගේ කුසේ පිළිසඳ ගත්තා. ඒ පිළිසඳ ගත්තේම වෙන කිසිම දෙයකට නෙවෙයි, මේ සාසන උරුමය සඳහා. ඒ වගේම පින්තුනේ දැන් කාලේ ඇතැමිට අපේ මව්වරු බෞද්ධ මව්වරු මෙයාගෙන සමහර පින්වත් අය පිළිසඳ ගන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා. සමහර මව්වරුන්ට ඇතැමිට දරුව ප්‍රමාද වන්නේ ඒ පින්වත් දරුව ලැබෙන සමහර විට. පින්තුනේ මෑත කාලේ අපේ ස්වාමීන් වහන්සේ කෙනෙක් හොඳ කාරණයක් සඳහන් කළා. ඒක අපි දැනගන්නට ඕනේ, ඒකම වැදගත් කාරණයක්. ලංකාවේ එක්තරා ප්‍රදේශයක සබ්‍රගමුව පළාතේ මුස්ලිම් ගෙදරක එක්තරා පිරිමි ළමයෙක් ඉපදිලා තියෙනවා. ඒ ළමයා අවුරුදු 7-8 කාලේ ඉඳලා ඒ ළමයා ගැහණු කෙනෙක්ගේ සිංහල ගැහණු කෙනෙක්ගේ පින්තූරයක් කොහේරි දැක්කොතින් ඒ ළමයා හරියම කේන්ද්‍රයට පත්වලා තියෙනවා. පත්‍ර පිටුවක දැක්ක ඒ පත්‍ර පිටුවට කෙල ගහනවා. බොහෝම අප්‍රසාදයට ලක් වෙලා සිංහල කාන්තාවන් පිළිබඳව මේ පින්තූරට මොකක් වගේ කියලා හිතේද සාමාන්‍යයෙන්? ඊට පස්සේ බැරිම තැන මේ ස්වාමීන් වහන්සේ හමු වෙන එකගෙන ඇවිල්ලා අපේ මේ හිතවත් ස්වාමීන් වහන්සේ කෙනෙක්. ඒ ස්වාමීන් වහන්සේට කිසියම් විශේෂ හැකියාවක් තියෙනවා සාමාන්‍ය අමනුෂ්‍ය ලෝකයේ සම්බන්ධතාවත් එක්ක. ඉතින් මේ හඳුර බැලුවට පස්සේ මොකද පින්නතුනේ තේරෙලා තියෙන්නේ, මේ ළමයා ගිය ආත්ම භාවයේ හාමුදුරු කෙනෙක්. අවුරුදු 102ක් ජීවත් වෙච්ච හාමුදුරු කෙනෙක්. මෙයාගේ ලොකු උමනාවක් තිබිලා තියෙනවා මේ ආත්ම භාවෙත් මනුස්ස ලෝකෙට ඇවිල්ලා මහාන වෙන්න. එහෙම හිතාගෙන ඒ සිටිවිල්ල හිටපු නිසාම මේ දරුවා පිළිසඳගෙන තියෙන්නේ හොඳ ශ්‍රද්ධාවන්තම කියලා කියන අමාරුයි. බෞද්ධ අම්ම කෙනෙක්ගේ කුසේ පිළිසඳගෙන තියෙනවා. නමුත් මේ අම්මට මේ දරුවා අවශ්‍ය වෙලා නැහැ. මේ දරුවගේ මව් කුසේ ඉන කාලෙදිම දරුවා කුසෙන් බැහැර කළා. පළවෙනි වතාවේදී දරුවට ඒ මව් කුස අහිමි වෙනවා. දෙවෙනි වතාවේ ආයි පාරක් තවත් අම්ම කෙනෙක්ගේ කුසේ වගේම පිළිසිනගෙන. ඒ වතාවේ තර වගේම ජීවිතය අහිමි වෙනවා. ඊට පස්සේ බැරිම තැන මුස්ලිම් අම්ම කෙනෙක්ගේ කුසේ ඉපදෙනවා. පිළිසිනගෙන ඉපදෙනවා. ඉපදෙච්ච මුල් කාලේ ඉඳලම අර හිතේ මේ අමනාපය කොමත් තියෙන විගට. අර නිසා තමයි මේ විදියට මේ දරුවා ක්‍රියාත්මක කර තියෙන්නේ. අපිට තමයි හිතන්න අමාරු මේ වගේ දෙයක් වේද කියලා. නමුත් කොහොම හරි ඒ දරුවාගෙන මේක කියවගෙන අන්තිමට ඒ දරුවාගේ හිත හදලා, ඔය ආමීට කලින් මහානල හිටිය කෙනෙක් නේද, කොච්චර මනදහම් දිනු කරපු කෙනෙක්ද නේද කියලා එයාට කියලා එයාගේ හිත හදලා. ඊට පස්සේ තමයි එයා සාමාන්‍ය මානසික ස්වභාවයට ඇවිල්ලා තින්නේ. පින්නතුනේ මේ කාරණේ ඉදිරිපත් කළේ අපේ පිටපස්සේ ලොකු බලවේගයක් මේ ලෝකේ තියෙනවා. අපට නොපෙනෙන ලෝකයක් තියෙනවා. අපේ ජීවිතවලට බලපෑම් කරන ඒ වගේම බුදුදහමෙන් පෝෂණය ලැබපු ඇතැමිට බුදුදහමත් සමග අමනාපෙච්ච බලවේග රාශියක් මේ පිටුපස්සේ ලෝකේ යනවා. ඒ තත්ත්වය මත පින්නතුනේ ලෝකේ බලවේග දෙකක් තියෙනවා. එකක් සම්ම්‍ය දෘෂ්ටික බලවේග, අනිත් එක මිත්‍යා දෘෂ්ටික බලවේග. සම්ම්‍ය දෘෂ්ටික බලවේගයේද මිත්‍යා දෘෂ්ටික බලවේගයේද වැඩිපුර ප්‍රබලයි? අපට හිතෙන සම්ම්‍ය දෘෂ්ටික කියලා. නමුත් පින්නතුනේ මිත්‍යා දෘෂ්ටික බලවේගය වැඩි. දැන් මේ පින්නතුනේ නැහැටි සිද්ධාර්ථ තාපසතුමා සම්බුද්ධත්වයට පත් වෙද්දී ඒ සම්බුදු අසිරිය බලන්නට සම්ම්‍ය දෘෂ්ටි දෙවරු ඒක රාශිය වුණා. මේ සුවිශාල සිද්ධිය බලන්න. එහෙම රැස් වෙච්ච වෙලාවේදී වසවර්ති මාර්යතුළු පිට සෙතෙන්ට ආවා. ආවට පස්සේ මොකද වුනේ? අර ගොල්ලන් හිටියේද? ඒගොල්ලන් කියන්නේ බැරුව ගියා. ඒගොල්ලන් අයින් වුණා. මාර්යගේ පිරිසට බලය වැඩි. ඒගොල්ලන් කුසලෙන් ශක්තිමත් පිරිසක් අධර්ම බලවේගයෙන් නිකන්නේ වෙන්නේ කුසලෙන් ශක්තිමත් පිරිසක් තමයි ඉන්නේ. දෘෂ්ටි වැරදි නිසා ඒ අය නොමනා දේවල් කළා. එයාගේ බලයේ ශක්තිය වැඩි ලෝකේ. ඉතින් මෙවැනි සත්‍යයක් ලෝකේ තියෙනවා. ඒ අතරේ සම්මදෘෂ්ටි බලවේග ක්‍රියාත්මක වෙනවා. එයාටත් කරන්න පුළුවන් උපරිම 10% මෙවැනි දක්වනවා. දෙවරු සමහර සත්වයන් වෙනත් ලෝකවල ඉඳගෙන මේකට දරන්න පුළුවන් උපරිම ශක්තිය දරනවා. නමුත් මනස ලෝකේ ඉන්න මිනිස්යන්ට ඊට වඩා ලොකු ශක්තියක් තියෙනවා. අපට ලොකු බලයක් තියෙනවා. අපි සිල්වත් නම්, අපි ගුණවත් නම්, අපි ධර්මයෙන් පෝෂිත නම් පින්තුනේ ඇතැමිට නොපෙනෙන ලෝකයට වඩා අපට ලොකු බලපෑමක් ලෝකෙට කරන්න පුළුවන්. අපේ කුසල කර්ම ශක්තිය ප්‍රබලයි. ඒ වගේම පින්වත්නි අපි කරන නිතරම හොඳ දේවල් දෙවියන් ඥාතින්ට පින් අනුමෝදන් කරන්න ඕන. ඒකෙන් ලොකු ආරක්ෂාවක් රැකවරණයක් ආශිර්වාදයක් අපිට ලැබෙනවා. ඒක අමතක කරන්න එපා. දිනපතාම කරන පින් දහම් දෙවියන්ට ඥාතින්ට අනුමෝදන් කරන්න. ඒකෙන් තමයි ලොකු ආරක්ෂාවක් ලැබෙනවා. ඒ අතර නිතරම තමන්ගේ කුසලයේ වැඩි වෙන විදිය හොඳ මානසිකත්වයක නිතරම ඉන්න. අනිත්‍යයට උදව්වක් කරන්න බලාගෙන, අනිත්‍යයේ දේ අතර නීමේ පිහිට වෙන බලාගෙන, අනිත්‍යයේ වැරදිකට සමාව දෙන්න බලාගෙන නිතර හොඳ මානසිකත්වයකින් ඉන්න. හැමදාම කුසල් වැඩෙන විදියෙහි වැඩපිළිවෙලක තමන් යෙදෙන්න. ඒ යෙදීමත් එක්ක තමන්ගේ වටේ ලොකු ආධ්‍යාත්මික ශක්තියක් ගැම්බෙනවා. තමන්ගේ කුසලයේ ප්‍රබල වෙනවා. තමන්ට ලෙඩ දුක් ආදී තියෙනම් හුඟක් වැළකෙනවා. අතීත කර්ම ශක්තියෙන් වල බලපෑම් වෙන්න තියෙනවා නම් අකුසල කර්ම ශක්තියෙන් ඒව හුඟක් දුර්වල වෙනවා. ඒ විතරක් නෙවෙයි පින්තුනි. අපේ ගේ දොර ඉඩකඩම් යාන වාහනේ පවා රැකවරණේ ආරක්ෂාවට ලක් වෙනවා මේ අපේ සුජිතය නිසා. ඒ විතරක් නෙවෙයි පින්තුනි. අපි ඊටාම ළඟ කැමති ඥාතින් ඉන්නවනම් ඒ අයටත් මේ ආරක්ෂාව ලැබෙනවා. ඇයි ඒ? ඒ අය කරදරයකටපත් වුණොත් අපි පීඩාවටපත් වෙනවා. ඒ නිසා ඒ අයටත් ආරක්ෂාව ලැබෙනවා. ඒ වගේම පින්තුනි අපේ කර්ම ශක්තිය දුර්වල වෙනකොට කොහොමද? අපේ ආධ්‍යාත්මික ශක්තියේ දුර්වල වෙනකොට ඇතැමිට අපට අතීත කර්මයක් විපාක දෙන්න නැත්නම් ඊළඟට වෙන්නේ මොකද්ද? ඊළඟට වෙන්නේ අපි ඉතාම කැමැති ආදරයෙන් කරන කෙනෙකුට පහර දෙනවා. එයාගේ කර්ම ශක්තිය දුර්වල නම් මේ කවුරුත් කරන දෙයක් නෙවෙයි. මේක කර්මයෙන් වෙන දෙයක්. එනිසා තමන්ගේ දරුවන්ගේ දිනුව බලාපොරොත්තු වෙනවනම් අනිත්‍යයට උදව් කරන්න. අනිත් දරුවන්ට පිහිට වෙන්න. තමන් නිරෝගීතාවය බලාපොරොත්තු වෙනවනම් අසරණයෙක්ට සලකන්න, ලෙඩෙක්ට සලකන්න. තමන්ගේ මව්දමපිය නිරෝගීතාවය කැමති නම් වෙනත් වැඩිහිටියන්ට අසරණයට පිහිට වෙන්න. මේ සාමාන්‍ය ලෝකයේදී. නමුත් වෙනත් අපේ මේ දහමෙන් ඉහළට යද්දී අපි පෝෂණය වෙනකොට අපි තාම ඉහළ මානසික දැක්මකින් ලෝකයේ දෙස බලනවා. කොහොමද අපි බලන්නේ? දැන් අද අපි දිනුව ප්‍රාර්ථනා කරන අපේ දරුවට අපේ ඥාතීන්ට තමයි අපි සාර්ථකත්වය බලාපොරොත්තු වෙන්නේ. පින්නතුනි ඉහළ මානසිකත්වයෙන් බලනකොට යට පේනවා අපේ ගෙදර ඉන්න දරුවා ඇතැමිට ආසම්භාව දෙහික තුනකදී අපේ දරුවේ. ඇතැමිට අල්ලපු ගෙදර ඉන්න දරුවා කොහොමද? ආසම්භාව 25 ගෙදර දරුවෙක් අල්ලපු ගෙදර මේ ඉන්නේ. අපේ අම්මා තාත්තා ඇතැමිට ආසම්භාව 5 ගෙදර විතර අම්මා තාත්තා කෙනෙක්. අපි අමනා පල්ලපු ගෙදර ඉන්න කෙනා ඇතැමිට ආත්මවා 30-40 අම්මා තාත්තා කෙනෙක්. පින්නතුනි මේ වගේ දැක්මක් අපේ ජීවිතේට එනවා. ඉතාම පුළුල් විදියට ලෝකෙ දෙස බලනවා. තමන්ගේ ගෙදර කියන සීමාවෙන් ඉක්මලා මුළු ලෝකෙටම යහපත කරන්න යා උනන්දු වෙනවා. සාමාන්‍යයෙන් කෑම බීම ටිකෙන් ඇඳුම් පැනඳුම් ටිකෙන් උදව්වක් කරන විතරක් නෙවෙයි. ඒ අය යහපත් මාර්ගයට ගන්න පුළුවන් නම්, ඊයාගේ මානසිකත්වය ඉහළට ගන්න පුළුවන් නම්, මේ මනුස්ස ලෝකෙ අහිමි වෙන කලින් කිසියම් කෙනෙකුට යහපතක් කරන්න පුළුවන් නම්, යා මරණයෙන් පස්සේ මීට වඩා පොඩ්ඩක් හරි ඉහළ තැනකට ගන්න පුළුවන් උත්සාහයක් දරන්න පුළුවන් නම් ඒ සියලුම කැපවීම කරනවා. හැබැයි තමන්ගේ මානසිකත්වයට හානියක් නොවන විදියට. පින්නතුනි අද අප සාකච්ඡා කරන්න බලාපොරොත්තු වන්නේ මීට කලින් අපි ධර්මදේශනවලදී සාකච්ඡා කරපු කරුණු ඒකරාශී කරලා අපි සමස්තයක් හැටියට ඒකරාශී කළ කියන කරුණු ටික. පින්නතුනි අද අප බලාපොරොත්තු වන්නේ සාකච්ඡා කරන්න මේ ඉතාම වැදගත් ගාථාවක්. හැබැයි මේ ගාථාව අපට කොහේද බොහෝ විට අහන ලැබෙන්නේ? ඕ මලගෙදරකදී තමයි. ඇතැමිට අපි මේක අහනකොට අපි පෙට්ටියක ඉන්නේ සමහර විට. ඒ නිසා කලින්ම මේක අහලා දැනගන්න තමයි මේ අද අපි බලාපොරොත්තු වන්නේ. පින්නතුනි මේක අපි මේක තරම් ලක්ෂණ ගාථාවක් ඇතැමිට මුළු ත්‍රිපිටකෙම නැති තරම්. මේක අපි සාමාන්‍ය කෙනෙක්ගේ මලගෙදරකදී සජ්ජහනා කළාට පින්නතුනි ඇත්තටම මේක සජ්ජහනා කරන්න තියෙන කොයි වගේ තැනකදද? මේක නිහම විදිහට නම් සජ්ජහනා කරන්න තියෙන රහතන් වහන්සේ කෙනෙක්ගේ, පසේ බුදුරජාණන් වහන්සේ කෙනෙක්ගේ, බුදුරජාණන් වහන්සේගේ පිරිනිවන් සෑමකද? මොකද මේ ගාථාවත් සජ්ජහනා කළ එක්තරා දෙවි කෙනෙක් බුදුහාඳුරුව පිරිනිවන් පාප අවස්ථාවේදී මුළු සසර දුකම නිමාටපත් කළා, මුළු සසර ගමනම නිමාටපත් කළ මහා වෙහෙසකින් මේ ගමන නිමාටපත් කළා. නැවත නූපදින තත්ත්වයට පත් වෙච්ච උතුමකගේ අසිරිමත් මරණය අභියසයි මේ ගාථාව දේශනා කළ තියෙන්නේ. පින්නතුනි බුදුහාඳුරන්ගේ පරිනිර්වාණය අපි කියනවා මංගල කාරණයක් කියලා. අපි මැරුණොත් කොහොමද? මගුල් ගියද්ද? අපි මැරුණොත් ආව මගුල් ගියක් ඒක. ඒක ආව මංගල උත්සවයක්. බුදුහාමුදුරුව කෙනෙක් රහතන් වහන්සේ කෙනෙක් පිරන්ටවත් කොහොමද? ඒක මංගල කාරණයක්. ඒක මංගල කාරණයක් වෙන්නේ අපිට නෙවෙයි, ඒකේ මරණයට පත් වෙච්ච කෙනාට. අපේ ළඟම ඥාතියෙක් මිය ගියාම ආමංගල කාරණයක් වෙන්නේ අපට. මිය ගියපු කෙනා ඇතැම්මිට සුගතියකට ගිහිල්ලා, ඇතැම්මිට නිවන් දැකලා, ඇතැම්මිට බ්‍රහ්ම ලෝකෙ ගිහිල්ලා. අපට මහා සංවේගයක් දුකක්, අපට ආමංගල ගෙදරක් ඒක. නමුත් මේ මැරිච්ච කෙනාට යහපතක් ඒක. ඒ වගේම බුදුරජාණන් වහන්සේ කෙනෙක් පිරන්පෑම අපට ලොකු සංවේගයක්. ආනන්ද හාමුදුරුව සෝවාන් ළඟට ආනන්ද හාමුදුරුව හැඬුවා. තවත් බොහෝ හාමුදුරුව සංවේගයකට පත් වුණා. අජාසත් රජතුමා අතිශය සංවේගයකට පත් වුණා. පින්වත් අජාසත් රජතුමා මුල් කාලේ බුදුහාමුදුරන ටිකක් අකටයුතු සම්පල තමයි. නමුත් පස්සේ කාලේ හරිම ශ්‍රද්ධාවන්ත කෙනෙක් වුණා. කියනවා එක පාරම බුදුහාමුදුරන්ගේ පිරන්පෑම කිව්වොත් රජතුමාට දරාගන්න බැරුව හිස පැලියයි කියලා ටිකෙන් ටික කියලා තියෙනවා. සමහර අය කියනවා මේ කිරියොරුවක දාලා තියෙන ගමන් කිව්වයි කියලා කියනවා. ඒ තරම්ම ටිකෙන් ටික බුදුහාමුදුරුවෝ ටිකක් දැන් අසනීප වෙලා නේ ඉන්නේ. ඊයේ ටිකක් අසනීප වුණා. රාත්‍රී කාලේ පොඩ්ඩක් තවත් අසනීප වුණා. එහෙම කියකිය ටිකෙන් ටික තමයි බුදුහාමුදුරුවෝ පිරන්පෑවා කියලා තියෙනවා. එක පාර කිව්වනම් උහුල දරාගන්න බැරි තත්ත්වෙට. ඒ තරම්ම බොහෝ දෙනෙක් සංවේගයට පත් වුණා. නමුත් බුදුහාමුදුරන්ගේ ඉපදීම, බුදුහාමුදුරන්ගේ සම්බුද්ධත්වය වගේම බුදුහාමුදුරන්ගේ පිරිනිවන්පෑමත් මංගල කාරණයක්. ඇයි එහෙම මංගල කාරණයක් වුනේ? උන්වහන්සේ සසර දුක නිමාටපත් කළා. නැවත නූපදින කෙනෙක් හැටියටයි උන්වහන්සේ මරණයටපත් වුනේ, පිරිනිවන්පෑමටපත් වුනේ. මේ ගාථාවෙන් කියන්නේ අනිච්චාවත සංඛාරා. වත කියන්නේ ඒකාන්තේම සංඛාරා, සියලු සංස්කාර ධර්මයන්. හේතුඵල වලින් හටගත්තු සියලුම දේවල් අනිච්චා. ඒ හේතුඵල වලින් හට ගන්නම ඒ තුලම නිරුද්ධටපත් වෙනවා. උපාද වය ධම්ම වෙනවා. හටගෙන විනාශයටපත් වීම තමයි මේකේ ධර්මතාවය. උපජ්ජිත්වා නිරුද්ධಂತಿ. ඉපදිලා නිරුද්ධ වෙනවා. දැන් අපිත් මව කුසේ පිළිසිනගෙන මව කුසෙන් බිහි වෙලා මෙලව දැන් ජීවත් වෙනවා. කලකදී අපිත් මේ ගමනින් නිමාටපත් වෙන මේ ජීවිතේ. හැබැයි ඒක නියම ගෝප සමයක් නෙවෙයි. අපි මරණයටපත් වෙන්නේ නැවත ඉපදෙන්න. නමුත් මේ මෙතන මේ උපජ්ජිත්වා නිරුද්ධಂತಿ කියලා කියලා තේසං ගෝප සමෝසුකෝ. අන්නේ නිරුද්ධ වීම ඉපදීම එකෙන් සම්පූර්ණයෙන්ම ගෝප සමය ඒක ඉක්ම වීම. ඒ තත්ත්වයේ ඉක්මවලා යෑම තේසං ඕම්ට සුකෝ සුඛයක් කියලා මේ කියන්නේ. සාමාන්‍ය මේ ස්කන්ධ පංචකේ බිඳී ගියාට ඒක සුඛයක් වෙන්නේ නැහැ. ඒක හැම මොහොතෙම බිඳියනවා, හැම මොහොතෙම නැවත හට ගන්නවා. මරණයේදී මේ ශරීරය බිඳ වැටෙනවා, නැවත විඥානය වෙන තැනක පිළිසිඳ ගන්නවා අපේ මානසික ස්වභාවයට අනුව. ඒක සුවයක් නෙවෙයි. ඒ මරණය දුකක්. මරණම්පි දුක්ඛං කියලා බුදුදහමේ කියන්නේ ඒකයි. මරණය දුකක් කියන්නේ ඒකයි. නමුත් මේ මරණය දුකක්ද? මේ මරණය දුකක් නෙවෙයි. එනිසා මේ දෙකේ වෙනස අපි හඳුනා ගන්නට ඕන. මේ ගාථාව අතිශය වැදගත් ගාථාවක්. මේක හරියට මගුල් ගෙදරක කියන ජයමංගල ගාථාවක් වගේ එකක්. නමුත් මල ගෙදරදී මේක අහනකොට ඔබ ඇතැම් විට හැඬු කඳුලෙන් මේක අහන්නේ. මේක කියනකොට බොහෝ දෙනෙක් ගම්වල එහෙමනම් ලංකාවේ හඳා වැළපෙනවා. අනිච්චාවත ගාථාව අහන්න සමහර අය කැමති නැහැ. නමුත් පිනතුනේ මේක ඉතාම වටිනා ගාථාවක්. මේ ගාථාවේ තියෙන කරුණු අපි පැහැදිලි කළ දෙන්නට බලාපොරොත්තු වෙනවා. මෙතන ඉතාම වටිනා කාරණයක් පිනතුනේ කියනවා, සංඛාර කියන එක. අපේ පින්වත් පිරිසක් අපෙන් ඉල්ලීමක් කළා සංඛාර ගැන විස්තරයක් කරන්න කියලා. මේ පින්තුන් දැන් හුඟා බණ අහන අපට සතුටුයි. බණ අහලා සමහරැත්තන් සමහර ගැටලු දැන් निराකරණය කරගන්න නැවත ප්‍රශ්න කරනවා. ඉතින් අපිට පුළුවන් මට්ටමින් අපි දන්න ධර්මඥාණයෙන් මේ පින්තුන් විස්තර කළ දෙන බලාපොරොත්තු වෙනවා. පින්තුනේ සංස්කාර ගැන දැනගත්තොත් තමයි අපි නියම විදියට ජීවිතයේ සිදුවන සිද්ධිය මොකක්ද කියලා දැනගන්නේ. මොහකටද සංස්කාර කියලා කියන්නේ? සාමාන්‍යයෙන් සංස්කාර කියලා කියන තු මොහකටද? සංඛාර කියන වචනේ පින්නතුනේ සාමාන්‍යයෙන් ඉංග්‍රීසියෙන් කියන මේකට mental formations කියලා. නැත්නම් අපි චේතනා කියලා කියනවා, සිතුවිලි කියලා කියනවා, හේතුඵල වලින් හටගත්තු දේවල් කියලා කියනවා. මේ වගේ නොඑක් සමාන වචන තියෙනවා. නමුත් පින්නතුනේ මේ සංඛාර කියන වචනය බුදුදහමේ තියෙන ටිකක් ගැඹුරු වචනයක්. නමුත් අපට තේරුම් ගන්න අමාරු නෑ. ඔබ බුද්ධිමත් පිරිසක්, ඔබ උගත් පිරිසක්, ඔබට මේක තේරුම් ගන්න පුළුවන්. සංඛාර කියන වචනයට තනි ඩෙෆිනිෂන් එකක් දෙන්න බෑ. ඒ තැන් අනුව අර්ථකථන වෙනස්. බුදුදහමේ එහෙම යෙදෙන වචන කීපයක් තියෙනවා. එයින් එක වචනයක් තමයි අත්ත කියන වචනය. අත්ත කියන වචනේ තමන්ගේ හිතට කියලා තියෙනවා, ආත්මයටත් කියලා තියෙනවා, ලෝකයටත් කියලා තියෙනවා. ඒ වගේ තේරුම් කීපයක් යනවා අත්ත කියන එක. ඊවත්ම ධම්ම කියන එක. ධම්ම කියන එක මේ සාසනෙට කියලා තියෙනවා, දහම් කරුණුවට කියලා තියෙනවා, කුසල අකුසල දෙකටම කියලා තියෙනවා, ත්‍රිපිටක ධර්මයටත් කියලා තියෙනවා. ඒ වගේ අර්ථකථන රාශියක ධම්ම කියන වචනේ තියෙනවා. ඒ ඒ තැන්වල වෙනස් අර්ථයි. ඒ වගේම සංකීර්ණ පදයක් තමයි පින්නතුනේ සංකාර කියන පදය. සංකාර කියන පදය දැනගත්තොත් පින්නතුනේ හොඳ කල්පනාවෙන් අහන්න. සාදුකාරයක් දෙන්න බලන්න. ඕ නැවතවත් සාදුකාරයක් දෙන්න. ඕ හොඳයි පින්නතුනේ මේක හොඳට අහගන්න. මේක ඉතාම වටිනවා තමන්ගේ ජීවිතයට. අහන වටිනාම ධර්මකාරණ වෙන්න පුළුවන් අද මේ ඔබ අහන්නේ. සංකාර කියන වචනේ හොඳට තේරුම්ගෙන නැගිටින උත්සාහ කරන්න. ඔබ මේ කාරණය තේරුම් ගත්තොත් ඔබ මේ ඉන්න ආසනෙන් නැගිටිනකොට ඔබ මෙතෙක් ජීවිතයේ සසර ලැබපු වටිනාකම සම්පූර්ණයම දෙගුණ වෙනවා. ඔබ සසර යම්තා කුසල ධර්ම පින්දා මධ්‍යාපනයේ මානසික දියුණු කිරීම යම්තා ඔබ දියුණු කරගෙන තියෙනවා නම් ඒ සියලුම දේවල් දෙගුණයක් කරගෙන තමයි ඔබ ඉන්න ආසනෙන් නැගිටින්නේ. හැබැයි මුලින් ඉඳන් අවසානය වෙනකන් ඉතාම කල්පනාවෙන් අහන්න ඕනේ. ඇහුවොත් තමයි ප්‍රයෝජනේ ලැබෙන්නේ. එනිසා ඊටාම කල්පනාවෙන් අහන්න සංඛාර කියන පදයේ පිනතුණි අරක කොටස් හතරක් තියෙනවා. මේ හතර බලන හයියෙන් කියන බලන්න. සංකත සංඛාර, අபிසංකත සංඛාර, අபிසංකරණ සංඛාර, පයෝග සංඛාර. අය පාර කියන බලන්න. සංකත සංඛාර, අபிසංකත සංඛාර, අபிසංකරණ සංඛාර. ඕ පින්නතුනි මෙන්න මේ හතර හොඳට වෙනස දැන් බලා ගන්න. අයි කරක් කියන බලන්න. සංකත සංඛාර, අபிසංකත සංඛාර, අபிසංකරණ සංඛාර, පයෝග සංඛාර. හොඳයි පින්නතුනි දැන් අපි ඊළඟ පියවරේදී මේ හතරේ අර්ථය අපි තේරුම් ගන්නවා. සංකත සංඛාර. සංකත සංඛාර කියලා කියන්නේ පිනතුනේ පළවෙනි කරුණ. සංකත සංඛාර කියලා කියන්නේ හේතු ප්‍රත්‍යයෙන් හටගත්තු සියල්ලක්ම. ඒක සජීවීදයක් වෙන්න පුළුවන්. සජීවීදයක් වෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් අජීවීදයක් වෙන්න පුළුවන්. පිනතුනේ මේ අත්පත්‍රිකාවේක නැහැ. මේ අත්පත්‍රිකාවට එන්න මුලින් තමයි මේ කරුණ ටික අපි කියන්නේ. නමුත් මේක හොඳට මතක තියාගන්න ඕන. කෙනෙකුට අවශ්‍ය නම් අපිට මේක ඊමේල් කරන්නත් පුළුවන්. අපි අත්පත්‍රිකාවට ගහන්න අපිට වෙලාවක් තිබුණ නැහැ. ඒ නිසා ඊයේ රෑ තමයි මේක සූදානම් කළේ මේ අත්ංගය අවශ්‍යතාවය සඳහා. සංකත සංඛාරය කියලා කියන්නේ හේතු ප්‍රත්‍යයෙන් හටගත්තු දේවල්. ඉදිරියට අපි තවත් විස්තර කරනවා. තේරෙනවා ඉදිරියට ටික ටික. දෙවෙනි කාරණය මොකද්ද? අபிසංකත සංඛාර. ඒ කියන්නේ අතීත කර්මයට ලැබ විපාක. අතීත කර්මයේ විපාක හැටියට යම් කිසි දේවල් ටිකක් අපට ලැබෙලා තියෙනවා නම් ඒකටත් කියනවා සංඛාර කියලා. හැබැයි ඒකට කියන්නේ මොකක් කියලාද? ඒකට කියන්නේ අபிසංකත සංඛාර කියලා. ඊළඟට අபிසංකරණ සංඛාර. මේ අතීතේ ලැබුණු දේ උපයෝගී කරගෙන වර්තමානයේ දැනට අලුත් දෙයකට යනවා නම් අලුත් කර්ම සකස් කරනවා නම් මේ මොහොතේ ඉඳලා අන්න ඒකට කියනවා අபிසංකරණ සංඛාර. හතරවෙනි එක තමයි පින්නතුනේ වැඩගත්ම එක. ඒ මොකද්ද? ඔව් හතරවෙනි කාරණාවෙන් කියන්නේ පින්නතුනේ මෙතන ප්‍රයෝග කියලා කියන්නේ උත්සාහයෙන් ඇති කරගන්න ඕන කර්ම. දැන් අபிසංකරණ සංඛාර නිකන් හිටියත් ඇතැමිට වෙනවා. මෙතන උත්සාහයෙන් ප්‍රයෝගයෙන් කරන ඒවට තමයි මේ හතරවෙනි කාරණෙන් කියන්නේ. ඒකට ලොකු දැක්මක් තියෙනවා. ඉහළ මානසිකත්වයකින් උත්සාහයෙන් කරන ඕන දේවල්. ගංගාවක් උඩුගම් බලා පිහිනනවා වගේ, ගලනවා වගේ. අபிසංකරණ කියන එක ගංගාවක් පහළට ගමන් කරනවා වගේ. නමුත් උත්සාහයෙන් ප්‍රයෝගයෙන් ඉදිරියට යන එක තමයි හතරවෙනි කාරණය. ඒක උඩුගම් බලා යන ධර්ම. ඒක ලැබෙන්නේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ කෙනෙක් ලෝකයේ පහළ වීමෙන්, ඒ අනුශාසනාවෙන් විතරයි අපට ලැබෙන්නේ. ලෝකයේ අහසින් යනා ඉන්න පුළුවන්. ඈ ග්‍රහලෝක දෙකක් ගැලැක්සිස් දෙකක් ඉරිදි බලෙන් අතින් අල්ලන කෙනෙක් ලෝකේ ඉන්න පුළුවන්. අබුද්ධෝත්පාද කාලෙක එයත් වෙනත එයාටවත් මේ ප්‍රයෝගයකට පත් වෙන්න බෑ. අනිත්‍යතාවය සමගින් ඕනෙන් අවබෝධ කරන්න බෑ. එයත් ඉන්නේ අභිසංකරණ යටතේමයි, ගඟ පහළට යන පැත්තෙමයි. නමුත් අපි උඩු ගම් බලා යන බලා පිහිනනවා බුදුහාමුදුරු කෙනෙක්ගේ ධර්මයක් අහලා. පින්නතුනි දැන් මේ හතර පොඩ්ඩක් කල්පනා කරලා බලන්න අයිපාරා. සංගත සංකාර කියන්නේ හේතුඵල වලින් හටගන්න සියලුම දේවල් වලට සංගත සංකාර කියලා කියනවා. අභිසංකත සංකාර කියනවා, අභිසංකත සංකාර කියනවා අතීත කර්මයට ලැබිච්ච විපාක හැටියට තියෙන දේවල්. ඊට පස්සේ කර්ම සකස් කිරීමට කියනවා අභිසංකරණ සංකාර කියලා, අලුතින් සංස්කරණය කරන අය. ඊට පස්සේ උත්සාහයෙන් ප්‍රයෝගයෙන් ලබන සංඛාර වලට කියන ඒවා මාර්ගඵල සඳහා කරන කර්ම උත්සාහයන්. අලුත්ම දැක්මකින් සම්මා දිට්ඨියකින් තමන්ගේ චින්තනය තමන්ගේ චර්යාව සකස් කරගන්න ආකාරය සහ මාර්ගඵල ලැබපු රහත් භාවයට පත් වෙච්ච උත්තමයන්ට රැස් වෙන සංඛාරය මේ තියෙන්නේ. ඒක දිගින් දිගටම ගෙන යන සංඛාරයක් නෙවෙයි. ඒක සංසාර ගමන නිමාවටපත් කරන සංස්කාරයක්, නැත්තම් නිමාවටපත් කල ඉවරලා ඉතුරු ටික ඉන්න සංස්කාරයක්. හරියට රහතන් වහන්සේ කෙනෙක් කිව්වටින් හරියට වේගෙන් කරකවන ෆෑන් එකක් ඕෆ් කරා වගේ. ෆෑන් එකක් ඕෆ් කර ගමම නවතිනවද? නෑ, ටිකක් වෙලා යනවා තව ටිකක්. අන්න ඒ වගේ රහතන් වහන්සේ ස්විච් එක ඕෆ් කරපු කෙනෙක් නැවත කෙලෙස් ඇතිවන්නේ නෑ. අර අතීතයෙන් කර්මයෙන් හටගත්තු ටික තව ටික කලක් යනවා. ඒක යන්න පොඩ්ඩක් උත්සාහයකින් දක්වන ලෝක වෙනුවෙන් ධර්ම දේශනා කරන්න. හොඳයි, පින්නතුනි මේ හතර තවත් අපි ඉදිරියට යනවා. ඔන්න සංකත සංඛාර කියලා කියන්නේ පින්නතුනි හේතුඵල වලින් හටගත්තු සියල්ලම කියලා කියන්නේ මොනවදද? සියල්ලම කියලා කියන්නේ සියල්ල කියන්නේ පින්නතුනි ආයතන 12ට. ආයතන කියන්නේ මොනවද? ඇස ආයතනය. රූප නිෂ්පාදනය කරන ෆැක්ටරිය තමයි, ෆැක්ටරිය තමයි ඇස කියලා කියන්නේ. ඒ නිසා ආයතනය කියලා කියන්නේ මේක ඉන්ස්ටිටියුට් එකක්, ෆැක්ටරියක්. ඇස ආයතනයක්, ඇසට ලක් වෙන රූප ආයතනයක්. එතකොට කන ආයතනයක්, කනට ලක් වෙන ශබ්දය ආයතනයක්. නාසය, ගඳ සුවඳ, දිව රසය, ශබ්දය ස්පර්ශය, මනස ධර්ම. පිනතුනේ ලෝකේ යම් තාක් දේවල් තියෙනවා. මනස ලෝකයේ ඔබ වාඩි වෙලින තැන ඉඳන් සතර අපායේ නිරය දක්වා යම් කිසි දෙයක් තියෙනවා නම් මේ මනස ලෝකයේ ඉඳලා ඉහළම කෙළවරේම දැන් සොයාගෙන තියෙන ගැලැක්සිය දක්වා යම් කිසි දෙයක් තියෙනවා නම් ඔබ ඉන්න මනස ලෝකයේ මෙතන ඉඳලා අකනිතා බඹලොව දක්වා, අරූපාවචර අකනිතා බඹලොව දක්වා, නේව සංඥා නා සංඥායතනයේ බමතලයේ දක්වා යම් කිසි කොටසක් තියෙනවා නම් යම් කිසි මානසික හෝ භෞතික දෙයක්, ඒ සියල්ල අපි පිනතුනේ මේ 12ටයි තියෙනවා. මේ 12න් බැහැර කිසිම දෙයක් නැහැ. අපි ජීවිත කාලේ යම් තාක් දේවල් ලැබලා තියෙනවා නම්, තමන්ට කියලා ශරීරයක් තියෙනවා නම්, ඇඳුම් පැළඳුම්, ගේ දොර, දරුවන්, යාන වාහන, දේපළ, කීර්ති නාමය, මොනව හරි දෙයක් තියෙනවා පිනතුනේ, ඒ හැම දෙයක්ම මේ කරුණු 12 මත ගොනු කරන්න පුළුවන්. පිනතුනේ විතරක් නෙවෙයි, මෙන්න මේ ආයතන තුල අපි දක්ෂ වෙන්නට ඕන. ආයතන වල දක්ෂ වෙනවා කියන්නේ කොහොමද? දැන් සාමාන්‍යයෙන් ෆැක්ටරියක, ඉන්ස්ටිටියුට් එකක දක්ෂය කියලා කියන්නේ හොඳට මැනේජ්මන්ට් එකක් තියෙනවා නම් ඒ වගේ කරුණු තමයි දක්ෂතාවය විදිහට සැලකන්නේ. නමුත් බුදුහාමුදුරු දේශනා කරපු විදිහට අපි ආයතන වල දක්ෂයන් කියන්නේ කොහොමද? ඇහැට රූපයක් ඇති වෙනකොට මේ ඇහැ සහ මේ රූපය මේ මොහොතේ හටගත්තු දෙයක් කියලා නුවණින් දකින එක. සාමාන්‍යයෙන් මේ ඔබට ඇල්ලුවාම මේ දැනෙන ඇස නෙවෙයි මේ කියන්නේ. ඒ ඇස උපයෝගී කරගෙන වර්තමාන මොහොතේ රූපයක් පිළිබඳව ඔබට හටගන්නා වූ පෙනීමේ ශක්තියටයි මෙතන මැස කියලා කියන්නේ. ඒ ඇස අතීතයේ ඉඳලා මෙතෙන්ට ආපු හැක් නෙවෙයි. ඔබට මේ තේ නැහැ මෞගුසේ ඉඳලා යම් යම් ප්‍රමාණයෙන් වර්ධනය වෙමින් ආපු ඇහැ. නමුත් මෙතන මේ කියන ඇහැ මේ වර්තමාන මොහොතෙහි මනස සහිතව රූපය අරමුණු කරගෙන මේ මොහොතේ හටගන්නා ඇසක් මේ කියන්නේ. මේ ඇස සජීවි වෙන්නේ රූපයක් තියෙන තැනකදී, මනසක් තියෙන තැනකදී, අනිත් ස්කන්ධ එකතු වෙච්ච තැනකදී තමයි මේ ඇස ක්‍රියාත්මක වෙන්නේ. මේ ඇස වර්තමානයේ හට ගන්නවා, එතනම නිරුද්ධ වෙනවා. අහුත්වා සම්බුතං පුත්වා නභවිස්සති. අතීතයේ හටගත්තු දෙයක් මෙතෙන්ට එන්නේත් නැහැ, මෙතන හටගෙන නිරුද්ධ වෙන දේ අනාගතයට යන්නේත් නැහැ. හැබැයි මෙතන ක්‍රියාත්මක වීමට අතීත යම් කිසි බලපෑමක් කරලා තියෙනවා නැත්තේ නැහැ. හැබැයි එතන කිසි දෙයක් මෙතෙන්ට එහෙම ඇවිල්ලා නැහැ නිත්‍ය වශයෙන්. ඒක බලපෑමක් කරලා තියෙනවා. අපේ ශරීරයට විතරක් නෙවෙයි, අපේ නියපොත්තට, කෙස් ගාහටට මේක බලපෑමක් කරලා තියෙනවා. හැබැයි භෞතික වශයෙන් මෙතෙන්ට ආපු දෙයක් නැහැ ස්ථිරව. බලපෑමක් කරලා තියෙනවා, ආවයි කියලා කියන්නේ නැහැ. මෙතන හටගෙන නිරුද්ධ වෙන දේ අනාගතයට යන්නේ නැහැ. හැබැයි අනාගතයට බලපෑමක් කරනවා. බලපෑමක් කළා මෙතනම නවතිනවා ඒක. එතකොට මෙන්න මේ ආයතන 12ක්, ඇස කන ආසාදී ඉන්ද්‍රිය 6ක්, ඒ ඉන්ද්‍රියක ලක්වන රෝපාදී බාහිර අරමුණු කියන මෙන්න මේ 12 තමයි මුළු සියල්ලම කියලා කියන්නේ. මේ සියලුම දේවල් වලට ආධ්‍යාත්මික දේව වැල වෙන්න පුළුවන්, බාහිර දේවල් වෙන්න පුළුවන්. දුර දේවල් වෙන්න පුළුවන්, ළඟ දේවල් වෙන්න පුළුවන්. අතීත දේවල් වෙන්න පුළුවන්, වර්තමාන දේවල් වෙන්න පුළුවන්, අනාගත දේවල් වෙන්න පුළුවන්. කීන දේවල් වෙන්න පුළුවන්, පරිණිත දේවල් වෙන්න පුළුවන්. මේ වගේ 11 ආකාරයකට මේක යනවා. නමුත් මෙතන මේ සංකත කියලා කියන්නේ හොඳට තේරුම් ගන්න, මේ සංකත කියලා කියන්නේ ලෝකයේ සියල්ලම. මේ සංකතයේ ලක්ෂණය මොකද්ද? උපාදෝ පඤ්ඤායති, වයෝ පඤ්ඤායති, තිතං සංයතත්තං පඤ්ඤායති. ඉපදෙනවා, තියෙන තත්ත්වෙන් වෙන තත්ත්වකට වෙනස් වෙනවා, නිරුද්ධ වෙන යනවා. උපාද තිති භංග කියලා සාමාන්‍ය දේ විස්තර කරනවා. ඒ තිති කියලා කිව්වට ඒකත් වෙනස් වෙමින් තියෙනවා. ඔව්. පාලි වලින් ඇතරගෙන චක්කෝ කියලා. ඔය ඊට පස්සේ රූප, චක්කු රූප, සෝත සද්ද, ගාන ගන්ධ, දිව රස, කාය පොට්ටම්බ. මෙතන පොඩ්ඩක් ශබ්දය කියන එක. ඔව් මෙතන චූටි අඩුවක් තියෙනවා, මම ඒක හදන්නම්. මෙතන කය. කාය ස්පර්ශය. ඒකට කියනවා කාය කියලා. හරිද? කාය ස්පර්ශ මනස ධම්ම. ඇස කන නාසය දිව ශරීරය මනස රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධම්ම. හොඳයි පින්තුනි. යන් ශබ්දේ නෙමෙයි කාය. කාය කියනවා කාය කියලා පාලියෙන් කාය කියලා කියන්නේ. එතකොට මේ සියල්ලම ඊට පස්සේ පින්නතුනි අභිසංකත සංඛාර දෙවෙනි පියවරට දැන් අපි යනවා. දෙවෙනි පියවර මොකද්ද? අර රූප කොටස උපයෝගී කරගෙන තිබෙන නාම පැත්ත. දැන් අපි අර මුලින් කිව්ව රූපයට සම්බන්ධ පැත්ත. දැන් ඇසීමෙ චක්කු ප්‍රසාදය රූපේටයි ඉති. ඒ වගේම මේ බාහිරින් තියෙන රූපයත් රූපස්කන්ධය. ඒ 12න් සැලකිත ප්‍රමාණයක් වෙන රූපස්කන්ධයද? නැත්තම් නාම රූප විග්‍රහයෙන් කියනවනම් රූප කොටස. දැන් මෙතන කියන්නේ ඊට අදාළව ඊට පස්සේ පහළ වෙන්න නාම කොටස, මානසික ස්වභාවය. එතකොට අර භෞතික දේ උපයෝගී කරගෙන, රූප පැත්ත උපයෝගී කරගෙන, සංකත සංඛාර උපයෝගී කරගෙන අභිසංකත සංඛාර ටිකක් හට ගන්නවා. ඒ තමයි හිත. සහ හිතට එන සිතුවිලි ටිකක් හට ගන්නවා. මේක යම්කිසි විද්‍යකින් ඡායාවක් වගේ හඳුනා ගන්නවා. ඒ තමයි අසාසිතව චක්කු විඥානය පහළ වෙනවා. චක්කු සම්පස්සය, චක්කු වේදනාව, චක්කු සම්පස්සජා වේදනා කියලා අර මානසික ස්වභාවය ඊළඟට ඉතුරු ටික හට ගන්නවා. ඇසට අදාළ මානසික ස්වභාවය එතන හට ගන්නවා. කනට ඇවිත් මානසික ස්වභාවය ඉතුරු ටික හට ගන්නවා. මේ දෙක මෙතන හට ගන්නවා. මේ දෙකම පින්නතුනේ මතක තියාගන්න, තාම කර්මයේ අලුත් කර්මයක් පටන් ගත්තේ නැහැ. හොඳ අවධානයෙන් ඉන්න දැන්. එතකොට මුලින් කිව්වේ අර හදලා දීපු ඇහැ සහ රූපය දැන් නිර්මාණය කළ දුන්නා. ඒක නිර්මාණය කළ දුන්නා විතරක් නෙවෙයි, ඊට පස්සේ අතීත කර්මයේ විපාක විදියට මේක තේරුම් කළ දීමේ හැකියාවක් යම්කිසි ප්‍රමාණයක් ඇති වුණා. තාම අලුත් කර්මයකට ගියේ නැහැ. තාම කෙලෙස් හටගත්තේ නැහැ. තාම මෙයාට බාහිරින් බලපෑමක් කරන්න පුළුවන් මට්ටමක් නැහැ. නමුත් හිත දෙයකවත් නැහැ මෙතන නවතින්නේ නැහැ මේක. අපි මේ මෙතන බොහොම අමාරුවෙන් නවත්තලා මේ සාකච්ඡා කරන්නේ ඔබට මේ තේරුම් ගන්න ඕනේ ඉඳන්. මෙතන ලේසියෙන් නවතින්නේ නැහැ. ඈ මහා බැරියල් එකක් දාලා නවත්තන්න බෑ මෙතන ලේසියෙන්. ඉදිරියට යන වේගයෙන්. දැන් අපි යාන්තම් බ්‍රේක් කරගෙන ඔබට මේ තේරුම් ගන්න ඕන නිසා මේ දැන් මේ තේරුම් කරලා දෙන්නේ. හරිද? එතකොට අර ඇස රූපය ආදී ඉන්ද්‍රිය ආයතන 12 ආශ්‍රිතව ඊට පස්සේ ඊළඟ ටිකේදී අපට මානසික ස්වභාවය ඇති කළ දුන්න. දැන් මං පේනකොට, මේ හඬ ඇහෙනකොට, මේ අපේ දායක මහත්මිය මේ වතුර එක ගේනකොට, නාලක මහත්මිය මේ කොම්පියුටරේ හදනකොට මේ හැම තැනදීම මෙතෙන්දී ආවි අර මූලික ටික විතරයි. මූලික ඡාය විතරයි ලැබුණේ. මේ ටික ඔක්කොම මේ දෙකම යන්නේ පිනතුනේ. මේ දෙකම යන පුරාණ භවයට යන්නේ. මේ දෙකම අතීත පැත්තට දාන වෙන් කරන්න පුළුවන් රූලක් ගන්න. මෙතන ඉඳන් තමයි ඊළඟ ටික පටන් ගන්නෙ. මෙතෙන්ට එනකම් පින්නතුනි ලෝකේ අටලෝ දහමක් කියලා එකක් නැහැ. ලාභ ලාභ යසයස සැපදු නින්දා ප්‍රසංසා කියලා අටලෝ දහමක් නෑ අර මුල් පියවර දෙකේදී. හරියට බ්‍රෑන්ඩ් නිව් කම්පියුටරයක් ගත්තා වගේ ප්‍රෝග්‍රෑම් මුකුත් දාලා නැහැ. අලුතෙන් දැන් මේක ගණන් හදන විතරයි. ඊළඟ පියවරේදී තමයි ප්‍රෝග්‍රෑම් ටික දාලා හදාගන්නේ. මෙතෙන්ට එනකම් පින්නතුනි අපට බාහිරින් දුකක් ඇති කරන්න බෑ අපට. හොඳ කල්පනාවෙන් දැන් ඉන්න. මුල් පියවර දෙකේදී සාමාන්‍යයෙන් අලුතෙන් ළමයෙකුට අලුත් අත්දැකීමක් ලැබුණා වගේ. වෙනත් විදියකින් කියනවා නම් අපි නොතේරෙන භාෂාවකින් කිසියම් කෙනෙක් කතා කරනවා වගේ. නොතේරෙන භාෂාවකින් යම් කෙනෙක් කතා කළා අපිට බනිනවා. අපිට කේන්ති යනවද? අපි කවදාවත් අහපනේ භාෂාවෙන් අපි ගැන ලොකු වර්ණනාවක් කරනවා. අපිට ආඩම්බරයක් ආසාවක් ඇති වෙනවද? අපිට නැහැ. අන්න ඒ වගේ මුල් ස්වභාවය, මුල් ඡායාව විතරයි අර මුල් දෙකෙන් දෙන්නේ. පින්නතුනි මෙන්න මේ හටගත් එක වර්තමානයේ මේ හටගන්න ස්වභාවය මෙතෙන්දීම හටගෙන මෙතන එකපාරම නිරුද්ධ වෙනවා. නමුත් අපේ තියෙන අනවබෝධය නිසා, අවිද්‍යාව නිසා, මෝහය නිසා මොකක්ද වෙන්නේ? එකපාරම ඊළඟට යනවා, අභිසංකරණ සංඛාරයට යනවා. ඒ දැක්කේ හොඳ දෙයක් නම් හාමුදුරු කෙනෙක් නම් වැඳලා පුණ්‍ය අභිසංකරය කරගන්නවා. අනේ මේ හාමුදුරු මේ නිත්‍ය කෙනෙක්, මේ අපේ පන්සලේ ඉන්න හාමුදුරු තමයි කියලා බොහොම වැඳලා පුණ්‍ය අභිසංකරය ඇති කරගන්නවා. චෛත්‍ය අධ්‍යක්ෂකවත් ආමේ රුවන් ලිසෑය අනේ රුවන් මේ එදෝටිකම රජතුමා මහදපු එක මේක දැන් ඉතින් අවුරුදු 2500ක් වෙනවා කියලා වැඳලා වන්න පුණ්‍යාවි සංකාර කරගන්නවා. කවුරු හරි බැන්නොත් එහෙම ඔන්න කේන්ති යනවා. ඔන්න අපුණ්‍යාවි සංකාරය කරගන්නවා. ඒ වගේම ආනෙන්ජාබි කියලා කියන්නේ ධානය පැත්ත, මනස දියුණු කරලා බ්‍රහ්මතලයට යන විදිය මානසික தත්ත්වය. මේ තුනම පින්න තුනි කරන්නේ මොකෙන්ද? අවිද්‍යා පත්‍ය සංකාරා. ඇතැමිට ඔබ මහා කටින පින්කමක් කරන වෙන්න පුළුවන්. ඔබට එකෙන් දිවිලෝ කියන පුළුවන් සමහර විට. නමුත් කරන්නේ මේක නම් කරන්නේ අපි වගේ සාමාන්‍ය කෙනෙක් නෙමෙයි පින්නතුනි. සම්මා සම්බුද්ධත්වයට කටයුතු කරන, සම්මා සම්බුද්ධත්වයට කටයුතු කරන බෝධිසත්වරයෙකු ඇතැමිට ක්‍රියා කරන්නේ මේ පදණයම මිදගෙනයි. මුලදී මේ කුසල පදණයෙන් ඉන්නේ, පුණ්‍ය පදණයෙන් ඉන්නේ. නමුත් අවිද්‍යාව මුලල කරන්නේ. අවිද්‍යාව මුලල කරාට හැමදාම අවිද්‍යාව දෙන්නේ. ඒ අවිද්‍යාවම අවිද්‍යාවෙන් නික්මෙන මාර්ගයක් යොමුත කරගන්නවා. නමුත් සාමාන්‍ය ස්වභාවෙදී පින්නතුනේ අපි යම් කිසි දෙයක් අනිත්‍යයි කියලා බැලුවත් බලන්නේ මේ පදණයම ඉඳගෙනයි. දැන් අපි අනිත්‍යයි කියලා බලන්නේ මේ නිත්‍ය එකක් අනවගෙන. ඇතැම්මිට වයසට ගියපු කෙනෙක් හරි ලෙඩ වෙච්ච කෙනෙක් හරි ජීවත් වෙච්ච කෙනෙක් යා කලින් හිටිය කෙනෙක් අනේ යා මැරිලා ගිය අනිත්‍යයි කියලා මෙනෙහි කළා. අපි මේ ලෝකයේ තුලම ඉඳගෙන තමයි අපි මේක මෙනෙහි කරන්නේ. එතකොට අර මුල් පියවර දෙකේදී සංගත සංඛාර සහ අභිසංගත සංඛාරවලදී තත්ත්වය මොකද්ද? ඒකෙන් පේනොතන කිසිම කෙනෙකුට පුළුවන් කමක් නෑ දුකක් දෙන්න. සැපක් දෙන්න පුළුවන් කමක් නෑ. ඒකට කියනවා අනිමිත්ත කියලා. ඒක නිමිත්තක් නෑ. ඒකට කියනවා ශුන්‍යත කියලා. ඒක ශුන්‍ය දෙයක්. ඒ වගේම අප්‍රණීත, ඒක ප්‍රණීත දෙයක්ුත් නෙවෙයි. ඒක සැප දුක් කියන කොනවලට යන්නේ නැහැ. ඒක සාමාන්‍ය පියෝඩයක්. ඒක සාමාන්‍ය ස්වභාවයක්. නමුත් ඒ ස්වභාවය දිගටම පවත්වා ගන්න බෑ. මොකද්ද වෙන්නේ? එකපාරම අපි කුසල අකුසල දෙක පැත්තට යනවා. අපි ඇතමට සිහියෙන් හිටියත් අපට හරිය දැක්මක් නැත්නම් අපි යන්නේ මේ පැත්තට පුණ්‍යාවි සංකාර පැත්තටම යන්නේ අපි. නමුත් ඒක වරදක්ම නෙවෙයි මුල් කාලේ හැටියට ඒක හොඳයි. ඒ පුණ්‍යාවි සංකාර නිසා තමයි අපි මේ වගේ වාසනාවන්ත මනුස්සාත්ම භාවයක් ලබන මේ දුර ගමනක් ආවේකෙන් තමයි. ඒක බුදුදහම එක විට බැහැර කළ නවත්තන්නේ නැහැ. ඒක එකපාර කරන්න එපා කිව්වොත් මිනිස්යන්ට සුභති පරායන වෙන්න බැරි වෙනවා. ඒක මුලින්ම අගය කළා තියෙනවා. හැබැයි ඒක දිගින් දිගට මේ මට්ටමෙන් හිටියු තුනේ අපි ඊට වඩා ඉහළ මට්ටමක් බුදුදහමෙන් අපට කියනවා. ඒක තමයි බුදුදහමේ දුක නිදහස් කරන මාර්ගය. ඊළඟ පියවර තමයි අර අභිසංකරණයේදී තමයි කර්ම රැස් කරන්නේ. ඒ කර්ම රැස් කිරීමේදී අපුඤ්ඤාදික සංස්කාර රැස් කරනවා කියලා කියන්නේ හන්න ධම්ම කළු පාටිය වෙනස් කරනවා. කළු පැත්ත වැඩි කරගන්නවා. අකුසල් කරලා අපුඤ්ඤ සිද්ධ කරලා කළු පැත්ත වැඩි කරගන්නවා. අපාගත වීමට හේතු වන අකුසල් වැඩි කරගන්න, පාපයන් වැඩි කරගන්න ලෝකෙ මිනිස්සු. හැබැයි ඒ අතරේ සමහර ඇත පින්දහම් කළ සුඛ ධර්ම විදියට දිව්‍ය ලෝක, බ්‍රහ්ම ලෝක ලිප දෙන විදියට කර්ම රැස් කරගන්නවා. ඒ අතර සමහර අය කලුසු දෙකම මිශ්‍ර වෙච්ච කර්ම රැස් කරගන්නවා. ඒ කොහටද? මේ මනුස්ස ලෝකෙ දෙන විදියට කර්ම සිද්ධ කරගන්නවා. අපි කලුසු දෙකම මිශ්‍ර වෙච්ච අපේ ලෝකෙ ඉන්නේ. දෙකම විටින් විට පහර දෙමින් අපට උදව් කරනවා, පහර දෙනවා මේ ලෝකෙ ඉදින්. පින්නතුනේ මෙන්න මේ තත්ත්වෙන් ඉඳලා අපි ඊළඟ උත්සාහයට යන අවස්ථාව තමයි තුන්වෙනි පියවර. සම්මා දිට්ඨියෙන් ඉඳලා අර ගමන් මඟ, අභිසංකරණ ගමන් මඟ සම්පූර්ණ වෙනස් කළා. නිවන සඳහා හේතු වන චින්තනයකට හිතන පැත්තයි මෙතනින් අවසාන හතරවෙනි පියවරෙන් කියන්නේ. පින්නතුනේ මෙතනින් ගන්න ප්‍රයෝජනය තමයි අපි දුක ඇති නොවන විදියට සංස්කාර රැස් කරගන්න ස්වභාවයට මේ යන්නේ. අර ලැබිච්ච දේ, අසකන නාසාදීන්දරෙන් ගත්ත දේ අපි දැනගන්නවා. මේ ඇහෙන් දැකපු රූපය මෙතනම නිරුද්ධ වෙනවා කියලා දැක්වතින් ඒකෙන් එයාට දුකක්වත් සැපක්වත් බාහිරින් ඇති කළ දෙන්න පුළුවන් කමක් නැහැ. එයා එතනින් උපේක්ෂාවටපත් වෙනවා. එයා ඒක උපයෝගී කරගෙන අනිත්‍ය දුක් අනාත්ම මෙනෙහි කරලා තමන්ගේ සසර ගමන නිමාටපත් වෙන විදිය සංස්කාර රැස් කරගන්නවා, සංඥා රැස් කරගන්නවා. එවැනි සංස්කාර, එවැනි සංකට දේවල් තමයි පේනතුනි ගිරිමානන්ද සූත්‍රයේ දැක්වෙන්නේ. දස සංඥාවක් ගැන ගිරිමානන්ද සූත්‍රයේ දැක්වෙනවා. අනිත්‍ය සංඥා, අනත් සංඥා, අසුභ සංඥා, පහාන සංඥා, විරාග සංඥා, නිරෝධ සංඥා, සබ්බලෝකේ අනිවිරත සංඥා, සබ්බ සංඛාරයේසු අනිත්‍ය සංඥා, ආනාපාන සති කියලා ක්‍රම 10ක් දැක්වෙනවා. මෙන්න මේ හතරවෙනි අවස්ථාව කුසලයේ ඉහළම පැත්ත, මාර්ගඵල පැත්තට, විරාගයේ පැත්තට අපි යොමු කරන හතරවෙනි පියවර. පින්නතුනේ මෙන්න මේ හතරෙන් නිවැරදි මඟට යොමු කරන්න නම් අපට අපේ දහම් මඟ අහන්නට ඕන. ඒ දහම් මඟ අහමින් මුලින්ම කරන්නේ අපේ සතර අපායේ නික්මෙන විදියට පින්නතුනේ අකුසල් වලින් හැකි තාක් දුරු කරනවා අපි. මුලදී කරන්නේ අපුඤ්ඤාභි සංකාර වලින් අයින් කරන එක. ඒක තමයි මූලික පියවර බවටපත් වෙන්නේ. ඊළඟට පුඤ්ඤාභි සංකාර වලින් කුසල් කරන්න, දාන ආදී පින්දාම් කරන්න කියලා අපට උනන්දු කරවනවා. ඊළඟට නිවන අභිමෝක කරගෙන මේ අපේ උත්සාහය දියුණු කරන විදිහේ සංස්කාර වලට අපි යොමු කරනවා. එතකොට පළවෙනි පියවර තමයි සබ්බ පාපස්සකරණං කියන එකෙන් කියන්නේ අකුසල් වලින් පාපෙන් හැකිතාක් මිදෙන කියලා කියන්නේ. පිනොතුනේ මේ මිදෙන කියලා අපිට කියන්නේ ලෝකෙට තියෙන බය නිසාද? ලෝකෙට කරන අනුකම්පාව සඳහාද? ඒ විතරක් නෙවෙයි පිනොතුනේ. අපි පාපෙන් අකුසලෙන් වැළකෙන්න ඕනේ ඇයි? අපි පාපෙන් වැළකීුත්තේ පිනොතුනේ අපේ හිතට එක පීඩාවක්, අපි අතින් අඩුපාඩු සිද්ධ වෙනවා තියෙන කායික වාචිකව අපිට එක මනසට පීඩාවක්, ලොකු පීඩාවක්. ඒ නිසා මනස ආරක්ෂා කරන එක තමයි අපේ ප්‍රධානම කාර්යය වෙන්නට ඕන අපේ ජීවිතවල. මොකද පින්නතින අපේ ජීවිතේ ලැබෙච්ච වටිනාම දේ තමයි අපේ හිත. අපේ හිත පිරිසිදු වෙනවා තින් අපට මේ ලැබෙලා තියෙන සම්පත්තර ප්‍රතිඵල අපට ලැබෙන්නේ නැහැ. අපට ඉහළ අධ්‍යාපන සුසුකම් තියෙන පුළුවන්. අපි හොඳ යාන වාහන පාවිච්චි කරන්න වෙන පුළුවන්. නමුත් අපේ හිතේ නිතරම පහළ වෙන අකුසල චේතනාවන් පින්නතුනේ. අනිත්‍යය කෙරෙහි අමනාපය නම්, යමක් කෙරෙහි දැඩි ආසාවක් නම් අපි යන වාහනේ ලස්සන අපිට පේන්නේ. අපි ගෙදර ලස්සන මල්වත් දේ ලස්සන අපිට පේන්නේ. ඒ ලස්සන මල්වත් මල්ගස්වල මල්වල සුවඳ අපිට දැනෙන්නේ නැහැ. ගෙදර ලස්සන පින්තූර වල ලස්සන අපිට පේන්නේ. ඒ පින්තූර අස්සෙන් අපිට පේන්නේ කවුරු හරි බැනපු එකක් මතක් වෙන්නේ. ඈ කවුරු හරි ෆොටෝ එකක් හොරකම් කරන් යන්න ආපු එකක් මතක් වෙන්නේ. ආ ඒ පින්තූර ටික අස්සෙන් අපිට මතක් වෙන්නේ අර පින්තූර දහස් ගණන් වියදම් කළගත්තු පින්තූර. ගෙදර බිත්තියේ තියෙන පුළුවන්. නමුත් ඒ වගේ ආස්වාදය අපට ලැබෙන්නේ නැහැ. ඒ නිසා පින්තුනේ පළවෙනි පියවර තමයි මේ අකුසලෙන් අපි මිදෙන්නට ඕන. අකුසලෙන් මිදෙන විතරක් මදි අපි හැකිතාක දුරට ජීවිතයේ කුසල පින්දහම් කරගන්නට ඕන. ඇයි අපි පින් කරන්නට ඕනේ පින්තුනි? පින් කරන්නට ඕන සුඛෝ පුඤ්ඤසෝච්චෝ කියලා කියනවා. කොහොමද පින්තුනි? පින කියලා කියන්නේ සැපයට කියන තවත් නමක්. පින් කරන්න හිත ලස්සන වෙනවා. හිත අලංකාර වෙනවා. අනිත්‍යයි යහපත වෙන යම් කිසි පරිත්‍යාගයක් කරන්න තමන්ගේ හිත ලස්සනයි. තමන්ට වැඩිපුර මතක් වෙන්නේ දේවල්, තමන් මහන්සියෙන් හම්බ කරපු දේවල්, අනිත්‍යට උදව් කරපු විදිහ තමයි නිතරම මතක් වෙන්නේ. බාහිරින් ගන්න නෙවෙයි, තමන්ගේ දයක් පරිත්‍යාග කරන්න පුළුවන් මට්ටමේ තමන් ඉන්නවා. විශේෂයෙන් පින්නතනේ බොහෝ දෙනෙක් දාන ආදී පින්දහම් කරන්න ඉන්නේ හුවාක් ධනවත් වෙලා ඔක්කොම පෙරේතිරල යන වෙලාවෙදී. ඒ වෙලාවෙත් දුන්නට කමන්නේ නැහැ. නමුත් පින්නතුනේ වඩාම වටින්නේ ආනිසංසදායේ තමන් අමාරුම කාලවලදී කරපු පින්කම්. ඒව ලේසි නෑ කරන එක. ඒව හුඟක් කල මතකේ රැඳෙනවා. ඒකේ ආනිසංසත් වැඩි. පින්කම් කරන්න පින්නතුනේ තමන්ට නිරෝගී භාවයේ දිගාසිරි සම්පත්, තමගේ ඥාතීන්ගේ දරුවන්ගේ සාර්ථකත්වය මේ හැම දෙයම තමට ලැබෙනවා. ඒ ලැබෙන විතරක් නෙවෙයි. මේ පින්කම් කිරීමෙන් ලැබෙන වටිනාම දේ තමයි පින්තුනේ අපට ධර්මය කියලා දෙන හොඳ කල්යාණ මිත්‍රයන් අපේ ජීවිත තුරදී ලැබෙනවා. ඒක තමයි පින්තුනේ අපට පින්කම් වලින් ලැබෙන වටිනාම ආනිසංසය. අපේ කෘතවේදී අය නම්, අපේ කළගුණ සලකන අය නම්, අපේ කළගුණ සලකන අය නම් පින්තුනේ කළගුණ සැලකීම තමයි හැම ගුණ දහමකම කදනම හැටියට බුදුදහමෙන් දැක්වෙන්නේ. බුදුහාමර දේශනා කරනවා කේවලාහිය සහ වික්කවේ සම්පුරුෂ භූමියේ යදිදං කතඤ්ඤතා කතවේදී කියලා. යම්තාක් ලෝකේ සත්පුරුෂ ධම් කියනවා නම් ඒ සියල්ලකෙම පදනම කළගුණ සැලකීම කියලා. අපි මේක නිතරම කියන කාරණය. නිතරම අපි කියන කාරණය. මේ පිනුතුන මතක ඇතිනේ කළගුණ සැලකීම කියලා අපි කියන්නේ. තමන්ගේ රැකියාව හොඳට කරනවා නම් කළගුණ සැලකීම. තමන්ගේ අම්මට තාත්තට හොඳට සලකනවා නම් කළගුණ සැලකීම. අඩුගානේ තමන්ගේ ගේ දොර පිරිසිදු කරනවා නම් ඒකත් කළගුණ සැලකීම. ඔබ යන වාහනේ සෝදනවා නම් ඒකත් කළගුණ සැලකීම. දැන් ලංකාවේ එහෙම සමහර අය අඩුවෙනේ වාහනේ හොදනෝනේ, අනිත් අය පිටිපස්සේ දියනවා ඉතින් මාව හොදන්නයි කියලා. පින්නතුනේ ඒකටත් අපි කළගුණ සැලකන්න ඕන. යන වාහනේ ලස්සනට අපි තියාගන්නට ඕන. පොඩ්ඩක් මහන්සිලා සුද්ධ පවිත්‍ර කරලා තියාගන්නට ඕන. තමන්ගේ ඇඳුම් පැළඳුම් සුද්ධ කරන එකේ ඉඳන්ම මේ පින්නතුනේ කළගුණ සැලකීම. ඒ කළගුණ සැලකීමේ ඉහළ තත්ත්වයක් තමයි පින්නතුනේ මව්පියන් සැලකීම කියලා කියන්නේ. මව්පියන්ගේ අතින් අඩුපාඩු වෙන්න පුළුවන්. ඒක කරන්න දෙයක් නෑ අපට. ඒගොල්ලන් අසත්පුරුෂය වෙන්න පුළුවන් සමහර විට. නමුත් මේ අපේ ජීවිතයේ දීපියෝගම ඇති හැට සැලකන්න. සමහර හොඳ මව්පියෝ ඉන්නවා. ඒ වගේම සමහර හිතා ගන්න බැරි දුර්ගුණ තියෙන මව්පියෝ ඉන්නවා. කරන්න දෙයක් නෑ. ඇතැම් විට අපේම කර්ම දෝෂ වලට ලැබුපු අය. අපි හිත නරක කරගතු තුනේ අපට පුළුවන් මට්ටමේ උදව්වක් කළා අපි සසරට යම් සිද්ධියක් ඇස් කරගන්න එක අපි කරන්න ඕන. පින්නතුනේ ඒ කළගුණ සලකන අතරින් අපි වැඩිපුරම කළගුණ ඇත්තටම සලකන්න ඕන කාටද? මව්පිය අපට උපරිම උදව් කරන්නේ මේ ජීවිත කාලයක් විතරයි. නමුත් පින්නතුනේ අපට වටිනා දහමක් දීපු මේ බුද්ධ ධම්ම සංඝ කියන තිරෝණ තමයි අපි උපරිම කෘතවේදීත්වය දක්වන්නට ඕන. අපි හිතුවටින් පින්නතුනේ මේ තරම් වටිනා දෙයක් අපේ ජීවිතේ තවත් නැහැ. අපට මේ ධර්මයේ ආස්වාදය ලැබුණොතින් පින්නතුනේ අපි එදාට අපට දවසට වැඩිපුර වාර ගණක් මතක් වෙන්නේ බුදුහාමුදුරුවෝ ධර්මයේ සංගරත්න අපිට බණ කියන හාමුදුරුවෝ. අපට මේ ජීවිතයේ ආස්වාදය තාම ලැබිලා නැහැ පින්නතුනේ. ලැබුණා නම් අපේ ජීවිතවල පුදුම විදියේ පරිවර්තනයක් වෙනවා. අපට මේ ධර්ම හරියට ආව නම් පුදුම විදියේ කෘතඥතාවයක් ඇති වෙනවා. අපි නිතරම කියන උදාහරණයක් සරුවත් හාමුදුරුවෝ උදාහරණය. සරුවත් හාමුදුරුවන්ට බණ කියපෝ අරස්තගේ හාමුදුරුවන්ට දිනපතාම වන්දනා කළා. දිනපතාම අසජි හාමුදුරුවන් දිහාවට වැඳලා ඒ පැත්තට හිස දාලා සැතපුණා. අශෝක රජතුමා දිනපතාම අටපිරිකර සහිතව දානය පන්සලට යැව්වා. බෞද්ධයෙකු වෙච්ච දා පටන්ම අනාථවෙනික සරසිතුමා අන්තිම මොහොත වෙනකම් හාමුදුරුවෝ ආශ්‍රය කළා. තමන්ගේ දානේ අන්තිමට අඩු වෙලා අන්තිමට ගේන දෙයක් තිබුණේ අනාථවෙනික සිරිතුමාට. ඔව් තමන්ගේ ගෙදරින් පස් ටිකක් අරගෙන ඇවිල්ලා ජේතවනාරාමයේ සමීපයේ ගස් ළඟ ගස් මුල්ලලේ පස් ටික තියලා අනේ මේ පස් ටිකෙන් මේ ගහට පෝර වෙලා මේ ගහ හැදිලා මේ ගහේ සෙවණ ඉඳගෙන කවුරුහරි බණ ටිකක් අහන්න කියලා ප්‍රාර්ථනා කළා. ඒ තරම පිනතුනේ පරිත්‍යාගයන් කරා මේ තෙරුවන වෙත. මොකද මේ දුකේ නිදහසන මාර්ගය පෙන්වතුනි. අපට මුළු ලෝකෙම අධිපති වුණත් මේ දුකේ නිදහසන මාර්ගයක් ලෝකේ අපට දැනගන්න බෑ. අපි ලෝකේ ඉහළම විශ්වවිද්‍යාල 25කින් ඉහළම විශ්වවිද්‍යාල ධාරාවන් 25කට අපි ආචාර්ය උපාධි ගත්තත්, ડોක්ටරේට් ගත්තත් මේ ධර්ම අපට අහන්න ලැබෙන්නේ නෑ. මේ ධර්ම තුල අපට අහන්න ලැබෙන්නේ සද්ධර්මය තුල පමණයි. පින්වතුනි මේ සංස්කාර විග්‍රහය, මේ සංකත සහ අභිසංකත සංඛාර දෙක අපට අකීත කර්ම හැටියට ලැබෙන මේ ඉන්ද්‍රිය හා ආයතනත් ඊට අදාළ ලැබෙන මානසික ස්වභාවයත් කියන්නේ පින්වතුනි සම්පූර්ණයෙන්ම සාභාවික දෙයක්. ඒකෙන් අපට දුකවත් සැපවත් ඇති කළ දෙන්න බෑ. යමක් දැක්කාම හරි අහුවාම හරි දුක් ටික හෝ සැපට කියලා ඊළඟට සම්පූර්ණ මැති වෙන්නේ අපි මානසික ගොඩනගා ගන්න දේවල් වලින්. දැන් අපිට සරල උදාහරණයක් ගමු. දැන් අපි කිව්වම දැන් මෙතෙන්ද කෙනෙක් එනවා කියලා කියමු. ඒ එන කෙනා ඇතමිට මේ පැත්තේ ඉන්න පින්වතුන්ට ලොකු හානියක් කරපු කෙනෙක් මේන්නේ. මේ පැත්තේ ඉන්න පින්වතුන්ට ලොකු උදව්වක් කරපු කෙනෙක් එන්නේ. මේ දැන් එකම පුද්ගලයා එන්නේ. එතකොට එන පුද්ගලයා දැන් මේ පැත්තේ පින්වතුන්ට ලොකු උදව්වක් කරපු කෙනෙක් එන්නේ. අනිත් පැත්තේ කොහමද? ලොකු හානියක් කරපු කෙනෙක් බරපතල තමන්ට හෝ තමගේ ළඟම ඥාතියෙකුට බරපතල හානියක් කරපු කෙනෙක් එන්නේ. ඒ එනකොට හොඳට දැන් කැමරාවේ මහයි කළා මේ පිනතුගේ මූණටත් එහෙම හොඳට ફોකස් කරලා තියෙනවා. දැන් හොඳ ලස්සන hina yana කතාවක් දැන් කියමින් දැන් ඉන්නේ දැන් බණට. ඒ කැමරාව ફોකස් කරලා තියෙනවා දැන් අර කෙනා මෙතෙන්ට එනවා. දැන් මොකද වෙන්නේ මූණ ටිකට? ඈ මේ පැත්තේ මූණ ටික හරිය ලස්සනයි. අර පැත්තේ මූණ ටික කොහමද? ඔන්න ලොකු වෙනසක් වෙලා. ඈ එකම පුද්ගලයා මෙයා ආවේ. පින්නතුනේ මේ දුකයි සැපයි කොහෙන්ද ආවේ මේ පුද්ගලෙන්ද? පුද්ගලෙන්නත් වර්ණ රූපය අපිට ටිකක් ආව නැත්තේ නැහැ. නමුත් පින්නතුනේ වැඩිපුර දෙයක් සිද්ධ වුණේ ඔබ පැත්තෙන්. අපට හරියට මේක සිහි කරන්න බැරි වෙච්ච නිසා, හරියට ඥානය සහ සම්මා සතිය නැති වෙච්ච නිසා අපි මේ අතීත අත්දැකීමට එහෙම ගියා. මේ අතීත අත්දැකීම තුළ මේ මොහොතේ ජීවත් වුණා. ඇතැම්මිට ඒ ආපු කෙනාට මේ අතීත සිද්ධිය කොහොමවත් මතක නැති කෙනෙක් වෙන්න පුළුවන්. ඒ ආපු කෙනායි ඔක්කොම අමතක කළා. දැන් අපි කියමු උදාහරණයක් ඇටිය දැන් කොසොන් රජතුමාට. කොසොන් රජතුමා අර අඟුලිමාල වල්ල ගන්න යන කියන්නේ සෙනඟක් එක්ක. යන කලින් බුදුහාඳුරම වෙන්න ආවනේ ජේතවනාරාමයට. ආපු වෙලාවේදී බුදුහාඳුර අහනවා කොසොන් රජතුමාගෙන්, රජතුමනි ඔබ ওই අල්ලන්න යන්න ඉන්න අඟුලිමාලව දැන් මෙතන මේ පිරිත මැද්දේ හිටියොතින් ඔබට මොනවාගේ සිතුවිල්ලක් දෙන්න කියලා. ඒක කිව්ව ගමන් අර සමහර ආපු යුද සෙබළු පැනල යන්න ගියා බයට. එයා ඊට පස්සේ රජතුමා කියනවා, ස්වාමීනි මේ වගේ කෙනෙක් නෙවෙයිනේ ඒ මහා සත්පුරුෂයා, ඒ මහා ධාමරිකයා, මේ වගේ ඉන්නවනම් මම වඳිනවනේ එයාට කියලා කිව්වා. නෑ කියනකොටත් ඒ ස්ථානේ අඟුලිමාල ඉන්නවා දැන්. දැන් අඟුලිමාල නිවැරදි කෙනෙක් වෙලා දැන් අර මොකුත් වැරදි නෑ. නමුත් පින්තුනේ අර යථාම රාතීත අධ්‍යක්ෂම තුල ඉන්නේ. අපි හමුවට එන කෙනත් ඒ වගේම සම්පූර්ණයෙන්ම නිවැරදි වෙලා එකමිට වීතරාගී කෙනෙක් වෙන්න පුළුවන්. සම්පූර්ණයෙන්ම කෙලෙස් ප්‍රහීණ කර කෙනෙක් විදියට වෙන්න පුළුවන් මෙතෙන්ට එන්නේ. නමුත් අපි අර අතීත අත්දැකීමට යනකොට අපට මේ දුක් ටික එනවා. ඒ දුක් ටික ආවේ මේ පුද්ගලයාගෙන් නම් පින්නතුනි ඔබ දෙපිරිසට මැතිවන්න ඕන සමාන සිතුවිලි. නමුත් එතන පින්නතුනි වර්ණ රූපේ විතරයි අපට ලබා දෙන්නේ. ඊටු ටිකෙන් යගේ සම්ජ ඔක්කොමෝටම අපි යාට පවරනවා මේක. අපට පින්නතුනි දුක හට ගන්න හැටි. ඒ නිසා හරියට අපි මෙතෙන් හිටියනම් අපි අර අභිසංකරණ සංස්කාරට නොගෙහිලා කෙලස් ප්‍රහීණ වෙන විදිය සංස්කාර වලින් අපේ ජීවිතය පුරව ගන්නවා. අපි හරි දැක්මකින් අපි හිටියනම් පින්නතුනි අපට අටලෝ දහම කියලා කියන්නේ ලාභලාභ, යසයස, නින්දා ප්‍රසංසා, සැප දුක් කියන්නේ නම් මොනවද? බාහිරින් එන දේවල්ද? පින්නතුනි සම්පූර්ණයෙන්ම අපේ ජීවිතෙන් අපි ගොඩනගා ගන්න ඒවා. එතකොට දැන් ඉන්න මට්ටමේදී අපි හිතන් ඉන්නේ අපිව පාලනය කරන්නේ බාහිරින් කියලා. දැන් අපි පාලනය කරන්නේ බාහිරින්. දැන් අපි බාහිර පාලනය කරන හරියට රූපඩ වගේ අපි. බාහිර රූප ටිකක් වෙනස් කළා අපිව සතුරු කරන්න පුළුවන්, අපිව දුකටපත් කරන්න පුළුවන්. මේ එන શબ્දය වෙනස් කළා ඔබට දුක ඇති කරවන්න පුළුවන්, සතුට ඇති කරන්න පුළුවන්. දැන් අපි බාහිර මත යැපිලා ඉන්නේ. ඒ යැපිලින නිසා තමයි අපට නිතරම බාහිරට යන්න ඕන. විවේකයක් ලැබුණ ගමන් නිතර යන්නේ හේපැයි. බාහිරට යන හොයාගෙන සතුට සැනසීම හොයාගෙන යන වේගවත්. නිවාඩුවක් ලැබිච්ච ගමන්. පින්නතුනි දැන් අපට සතුට තියෙන බාහිර එක්ක බාහිරට යන්න බැරි නම් අඩු ගානේ දුරකථනයක් දෙක හරි ඉන්න ඕන නැත්නම් ඉන්ටර්නෙට් එක හරි ඉන්න ඕන නැත්නම් සතුටක් නැහැ පින්නතුනි අපට මේ දහම වැටහෙන ගියාට පස්සේ පින්නතුනි අපට බාහිරය නොසලකන තරමට හොඳයි අපි හිතවත් හාමුදුරු කෙනෙක් හිටියේ හාමුදුරු කියන්නේ වයසක හාමුදුරු කෙනෙක් නායක හාමුදුරු කෙනෙක් හාමුදුරු කියන්නේ මට කරන් ලොකුම සැලකිල්ල තමයි නොසලකිල්ල කියලා වන්දින හැම ගියම් කෙනෝ නැහැ වන්දිනත් ඕනේ නැහැ උනාසෙ ගිහිල්ලා වැඩක් බලන්න කියලා. මට කරන් ලොකුම සැලකිල්ල තමයි නොසලකිල්ල කියලා. පින්නතුනි දැන් අපට නිතර සැලකිලි බාහිරින් ඕන. බාහිර මත දැන් අපි යැපෙන්නේ. බාහිර මොනවද ඕනේ? රූප ඕන, ශබ්ද ඕන, ගන්ධ ඕන, රස ඕන. මේ ඉන්ද්‍රිය හයට මේ සැක්‍රියට නිතරම අමුද්‍රව්‍ය ඕන බාහිරින්. දැන් මේ මත අපි යැපෙන්නේ. පින්නතුනි අපි සැබෑ ලෙසම ධර්මයේ තේරුම් ගත්තොතින් එදාට පින්නතුනි අපි අත්ථ සරණා න අඤ්ඤ සරණා කියන මට්ටමට එනවා. අපි තමන්ගේ හිත රැකවරණය කරගත්තෝ. තමන්ගේ හිත පහනක් ප්‍රදීපයක් දිවයිනක් කරගත්තු කෙනෙක් බවට පත් වෙනවා. එදාට පින්නතුනි අපේ සතුට තියෙන්නේ තමන්ගේ අභ්‍යන්තරේ. ඒ අභ්‍යන්තරේ නිකන් නෙවෙයි සතුට තියෙන්නේ. ඒ අභ්‍යන්තරේ සතුට තියෙන්නේ පින්නතුනි තමන් එකහතකින් සුගතියට හේතු වන විදිහේ දාන සීල භාවනා පින්කම් නිතරම තමන් කරගන්න. ඒ විතරක් නෙමෙයි පින්නතුනේ වඩාත්ම වටිනා ක්‍රමය වෙන සිත පිරිසුදු කරන විදිය ක්‍රමයක තමන් නිතරම යෙදලා ඉන්නේ. නිතරම සිත පිරිසුදු කරන විදිය ක්‍රමයක ඒ සිත පිරිසුදු කරන ප්‍රධාන ක්‍රමය තමයි සීල සමාධි ප්‍රඥා කියන ත්‍රිවිධ ශික්ෂාව කියලා කියන්නේ. මේ ත්‍රිවිධ ශික්ෂාවට අපි පත් වෙන්නට ඕන. මේ ශික්ෂාවට අපි පත් වෙන්න කොහොමද? අනිත්‍යතාවය පිළිබඳව, පටිච්ච සමුප්පාදය පිළිබඳව පැහැදිලි දැක්මකින්, පැහැදිලි අවබෝධයකින් තමයි අපි මේ ගමන ආරම්භ කරන්නේ අපි. එහෙම නැතුව ගියොත් අපිට පුඤ්ඤාදි සංකර රැස් වෙන්න පුළුවන්. ඇතැම් වෙලාවට ආනන්‍යදි සංකර රැස් වෙන්නත් පුළුවන්. ඥාන ලැබෙන්නත් පුළුවන්. නමුත් අප නිසිලෙස අපි ප්‍රයෝජනය ගත්තේ නැහැ. නිවන් මගට හේතු වන සංඛාරවලින් ඒ නිසා පින්නතුනි නිතරම බුදුදහමේ අපි තේරුම් ගත යුතු ප්‍රධානම සංකල්පය තමයි බුදුදහමේ තියෙන ඉතාම වටිනාම පාඩය තමයි අහුත්වා සම්බුතං හුත්වා නබවිසිති කියන කාරණය. අතීතයෙන් නොහැඩගත්තු දෙයක් මේ මොහොතේ හට ගන්නවා. මේ මොහොතේ හටගත්තු දේ අනාගතයට යන්නේ නැහැ. දැන් මේ හටගන්න දේ, දැන් මේ තියෙන අත්දැකීම අතීතයෙන් මෙතෙන්ට ආපු අත්දැකීමක් නෙවෙයි. මේ මොහොතේ ඇති වෙන නිරුද්ධ වෙන අත්දැකීම අනාගතයට යන අත්දැකීමක් නෙවෙයි. මතකය සතිය කියන එකක් ඉතුරු වෙනව නැත්තේ නෑ. නමුත් එහෙම යන දෙයක් නෑ. මේකෙන් අනිත් එකට බලපෑමක් වෙනවා. ඒ අතීත සිද්ධිය අපිට ඕන වෙනක සිහි කරන්න පුළුවන්. අපේ හිත පිරිසුදු වෙනවත් එක්කම අතීත ඕන තරම් ආත්ම භාවයන් අපිට සිහි කරගන්න පුළුවන්. ඒක මනසේ හැකියාවක්. නමුත් එහෙම සිහි කරාය කියලා අපි අතීතයට යනව නෙවෙයි. අතීතයෙන් මෙතන දෙයක් ආව නෙවෙයි. හැම මොහොතෙම අපි අලුත් දෙයක් හැටියට මේ අත්දැකීම ඇති වෙමින් නැති වෙමින් තියෙන්නේ. මේ අත්දැකීම මේ මොහොතෙහි අතීත කර්මයක් එක්ක මුසු වෙලා මේ මොහොතේ හට ගන්න අත්දැකීමක්. මේ අත්දැකීමට පුළුවන් කමක් නැහැ අපට දුකක් වස්සපක්වත් දෙන්න. නමුත් අපි අවිද්‍යාව තිබුණොතින් අර හටගෙන නිරුද්ධ වෙන එක දිගින් දිගටම තියෙනවා කියලා අපි හිතුවටින් අන්න ඒකට අපි ආසා කරනවා. ඒ විතරක් නෙවෙයි මේ අපි දකින අහන දේවල් වල ස්වභාවය අපි නිසි විදියට දකින්නේ නැහැ. දැන් කවුරු හරි කෙනෙක් බැන්නොතින් අපට ඒ කෙනා පේනවා නම් අපි හිතන්නේ අහවල් කෙනා තමයි මට බැන්නේ. ඒ හඬ මෙක්විච්ච කෙනාට හරියට බාර දෙනවා අපි. අර හඬ බාර දෙනවා අපි යාට. ඒ වගේම යාට ඇතමිට ගහන්න පුළුවන් මේ හඬ ආපු කෙනාගෙන් තමයි මට මේක ආවි කියලා ගහන්නත් පුළුවන්. ඒක තමයි සම්මුති ලෝකේ තියෙන්නේ. සම්මුති ලෝකේ නීති රීති ඔක්කොම ක්‍රියාත්මක නේත් එක්ක සම්මුති ලෝකේට අපිට පිටුමන්න බෑ. නමුත් සම්මුති ලෝකයෙන් ඉහළට ගෙහෙලා ඉහළ දැක්මකින් අපි දුක නිදහසන්නට බලන්න ඕන. නියම විදියට ගත්තොත් මේ ඇහැට පේන දේ ඇහැට විතරයි නැඹුරු වෙන්නේ. ඒකට අපි හඬ තවරන එක ඒක අපි කරන දෙයක්. නමුත් ඒක යථාර්ථය නෙවෙයි. පින්නතුනි ඇහැට යමක් පේනවා නම් අපි කියමු අපිට යම්කිසි කෙනෙක් මුණ ගැහෙනවා කියලා. ඒ කෙනා යමක් කියනකොට ඒ කියන දේ අපට ඇහෙනවා නම් අපි හිතනවා යාගේ හඬයි මේ කියලා. යා ලස්සන සුවඳ විලොම් ටිකක් ගන්නවා කියනන් ආ යාගේ සුවඳයි කියලා මේ හිතනවා. අනිත් ඉන්ද්‍රියන් වලින් මේ ඔක්කොම එක කෙනාට අපි පවරනවා. නමුත් පින්නතුනි දකින්න දේ ස්වභාවය තමයි දකින්න එකෙන් අපට ඡායාව විතරයි එන්නේ. උදාහරණයක් කිව්වොතින් වතුර බේසමක් ගන්න. වතුර බේසමට අපි එබිලා බලනකොට අපේ ඡායාව වතුර බේසමේ අපට පේනවා. ඒ පේන ඒ වතුර බේසමේ පේන අපේ රූපය අපට අල්ලන්න පුළුවන්ද? ඔව් අල්ලන්න පුළුවන්. මොනවා නම් අල්ලනකොට වතුර යහුවෙන්නේ. රූපේ නෙවෙයි යහුවෙන්නේ. ඒ වතුර පේන ඡායාවේ රූපේ ගඳ සුවඳක් තියෙනවද? හැටමෙට පල් වෙච්ච වතුර ගණන් ගන්නක් ඇයි ඒක වතුරේ ගඳ? නමුත් රූපේ ගඳ නෙවෙයි. ඒ වගේම ඒ පේන රූපේ රසයක් තියෙනවද? ඒ පේන රූපේ ස්පර්ශයක් දැනෙන අපට. පින්නතින කිසිම දෙයකට ඒ රූපේ නැඹුරු වෙන්නේ නැහැ. ඒක වර්ණ මාත්‍රයේ විතරමයි. ඒක ලක් වෙන්නේ ඇහැට විතරමයි. නමුත් අපේ තියෙන අවිද්‍යාව නිසා අනිත් ඔක්කොමෝටම එකට ගැට ගහලා අපි මේක බඳින උත්සාහ කරනවා. අපි මේ දැනට ඉදිරියට දකින මේ පින්තූර ටිකක් පින්තුනේ ඒ බේසමේ තියෙන පින්තූරය අතරේ ලොකු වෙනසක් නැහැ. මේ තේනකින් ඡාය විතරයි අපට දෙන්නේ. ඔබ යම් කිසි හඬක් නිකුත් කරවතින් කනට විතරයි ඒ හඬ දෙන්න පුළුවන්කම තියෙන්නේ. යම් කිසි සුවඳක් එනවා නම් ඒක නාසිකට විතරයි නැඹුරු වෙන්නේ. නමුත් අපි ඔක්කොම ටික මේ කෙනාට පවරනවා. පින්නතුනේ මෙන්න මේ තැවරියම නිසා තමයි දුක හටගන්නේ. බාහිරින් බලනකොට මේකයි සමහරවිට අනිත් පැත්තෙන් බලනකොට අභ්‍යන්තරයෙන් බලනකොට මේ තේන අත්දැකීම පින්නතුනේ ඇසෙන් රූපයක් දකිනවා කියලා කියන්නේ මේ මොහොතේ හටගෙන මේ මොහොතේම නිරුද්ධ වෙන අත්දැකීමක් ඒක. අපි නිතර මේක අතීතයට ගැට ගහනවා. නිතර මේක අනාගතයට අරන් යනවා. පින්නතුනි මේත් එකයි අපට දුක හටගන්නේ මෙන්න මේ හරියට තේරුම්ගෙන තමයි අන්න ඒ අවබෝධය ස්ථාවර කරන්න තමයි මේ නිවන් මගේ ඒ පුද්ගලයා ගමන් ආරම්භන්නේ ඊට පස්සේ. එතකම් පින්නතුනි අපට ගමන ආරම්භ කරන්න බෑ. එතකම් අපට දානාදී පින් හම්බ එක කරගෙන ඉන්න පුළුවන්. පන්සලට ආධාරයක් උපකාර කරන්න පුළුවන්. ඒකෙන් හොනා සුභදිගාම වෙනත් පුළුවන්. ඒක ගැටලුවක් නෑ. නමුත් කෙලෙස් නිවෙන මාමතකට යන්න නම් මෙන්න මේ ගැන පැහැදිලි අවබෝධයකින් තමයි වැඩට බහින්න ඕන. නැත්නම් ලිපිනේ නොදෙන පාරට වැස්ස වගේ තමයි වහන්නේ. GPS එකක් අත් නොමැතිව ඇඩ්‍රස් එකක් අද්දන්න නැතුව යන්න ඕන කියලා පාරට වැස්ස වගේ තමයි. කොහේ යන්නද? යන්න තැනක් නෑ. හරියට පින්නතුනි ගමන් මඟ ගැන පැහැදිලි දැනුමක් ලැබෙන්නේ මෙන්න මේ අනිත්‍යතාවයේ පටිසෝම්පාදය ගැන දැනුමත් එක්ක. ඒ නිසා තමයි ඒ දැනුම ඇතුව නිවන් මඟට බැහැපු පුද්ගලයන් බුදුහාඳුරගේ කාලේ බුදුහාඳුරගේ අනුශාසන අරගෙන වනගත වුණා. ආයි ආවේ කොහොමද? ඒ බොහෝ දෙනෙක් ආවේ මාර්ගඵල ලබලා, බොහෝ දෙනෙක් ආවේ නිවන් දැකලා. මොකද මැදදී ආයි නවතින්නේ නැහැ. දැන් අපි මගදී සීල රැකලා මංගේ දැන් සීලය හොඳයි. ඊට පස්සේ භාවනා කරන්න කොහොමද කියලා ඊළඟට ගහනවා. භාවනා කරලා ටික දුරක් යනකොට මගේ හිත දැන් නොපෙණ යනවා. මට දැන් ඇට සැකිලි හොඳට පේනවා. රූපේ බිනි බිනි යනවා කියලා පේනවා. පිනතුනේ ඔක්කොම මගේ සත්‍යයන්. රූපේ පේනකොට බිනි බිනි යනවා පේන්න පුළුවන්. කෙනෙක් දැක්කම ඇට සැකිල්ලක් පේන වෙන්න පුළුවන්. නමුත් ඒක දුකේ නිදහසන හේතුවක් වෙන්නේ නැහැ. ඇයි අපි මේ ටික කරන්නේ? ඇයි මේ රූපේ බිනි බිනි යන්නේ කරන්නේ කියන ඊළඟ පදනමට උපකාරයක් සඳහායි මේක කරන්නේ. ඒක නෙවෙයි අපි අවසාන ඉලක්කය. භාවනා කරනකොට දෙවියන්ගේ පින්තූර මැජික් වගේ ආලෝක පේන එක බලන්නේ නෙවෙයි අපි අරමුණ. අපේ අරමුණ භාවනාවට අපි බහින්නේ මේ කෙලෙස් නිරුද්ධ කිරීම සඳහායි බහින්නේ. ඒ බහින අතරේදී යන්නම අතුරුඵල මගදී ලැබෙනවා. ඒ ඵල ඇතැමිට සාර්ථක ප්‍රතිඵල වෙන්න පුළුවන්, අසාර්ථක ප්‍රතිඵලත් වෙන්න පුළුවන්. නමුත් පින්නතුනේ ඒවා අවසාන ඉලක්ක නෙවෙයි. අවසාන ඉලක්කය කියන්නේ විද්‍යා යමුක්තිය කියන එක. මේ දුකෙන් නිදහස් වීම, මේ අවබෝධය ලැබීම සහ මේ දුකෙන් නිදහස් වීම තමයි අවසාන ඉලක්කය. දැන් උදාහරණයක් ගත්ත කියමු. යම්කිසි කෙනෙකුට මේ ගයක් හදන්න ඕන. අපි කියමු කිසියම් කෙනෙකුට ගයක් හදන්න ඕන. ඒ ගයක් හදන්න ඕන කෙනාට එකපාර ගිය හදන්න බෑ. එයා මොකද කරන්න ඕන ඉතින්ලා? සල්ලි කීයක් හරි උපයන්න ඕන නේද? සල්ලි උපයන්න නිකන් බෑ. එයා ඒ සඳහා රැකියාවක් ලබන්න ඕන. රැකියාවක් නිකන් ලබන්න බෑ. රැකියාවට සුදුසුකම් ටිකක් ලබන්න ඕන. මොකක් හරි දැන් මෙයා අපි කියමු දැන් ඉගෙන ගන්නවා කියලා. ඉගෙනගෙන විභාගය පාස් වෙනවා. දැන් විභාගය පාස් වෙන දිලක් මෙයාගේ. මෙයාගේ ඉලක්කය මොකද්ද? ගේ හදන එක. විභාගය පාස් වුණා ඊට පස්සේ රැකියාවක් ගන්නවා. දැන් රැකියාව හොඳට කරගෙන ඉන්න එකද මෙයාගේ ඉලක්කය? ඒක නෙවෙයි, රැකියාවෙන් මෙයා වැටුප් ගන්න ඕන. වැටුප් අරගෙන ඔක්කොම ටික බැංකුවේ තැන්පත් කරලිනවා. හරිද දැන් වැඩේ? තාමත් වැඩේ හරි ගියේ නැහැ. දැන් මෙයාගේ ගේ හදන එක තමයි ඉලක්කය. ඒක යටි හිතේ තියාගෙන තමයි මේ ටික කරන්න ඕන. ඒක නැති වුණොත් අපි මග තැනකදී නවතිනව ගමන් මග. ඒ නිසා තමයි බුදුදහමේ කියන්නේ පිනතුනි ඉතාම ලස්සන උපමාවක්, ලස්සන සූත්‍රයක් බුදුදහමෙන් තියෙනවා, මහා සාරෝපම සූත්‍රය කියලා. මේ පිනතුන කලිනුත් අහලා තියෙන එක. මහා සාරෝපම සූත්‍රය කියන්නේ ගහක අරටුවක් සොයාගෙන යන කෙනෙක්ගේ ලක්ෂණ ටිකක් තියෙනවා. දැන් කැලේකට කෙනෙක් යනවා ගහ කරටුවක් හොයාගෙන. ඒ ගහ කරටුවක් හොයාගෙන යන කෙනෙක් මොකද කරන්නේ? මුලින්ම යන කෙනා කරන්නේ කැලේට ගිහිල්ලා කොලාතු ටිකක් කඩාගෙන එනවා. එයාට ගහේ අරටුව හම්බ වෙනවද? ගහේ අරටුව හම්බ වෙන්නේ නැහැ, කොලාතු ටික විතරක් අරන් එනවා. තව කෙනෙක් අනු කොලාතු ටික අරන් එන්නේ නැහැ එයා. එයා ගහේ පිටපොත් අරගෙන එනවා. එයාට අරටුව හම්බ වෙනවද? ඒත් අරටුව නැහැ. ඒ වගේම තවත් සමහර කෙනෙක් ඉනෝ ගහේ සිවි අර පිටපොත්තට පස්සෙන් තියෙන සිවියක් තියෙන බොහොම සියුම් එකක්. ඒක අරගෙන එනවා. එයාට අරටුව හම්බ වෙනවද? නැහැ, ඉලක්කෙට ගියේ නැහැ. ඒ වගේම තවත් සමහර කෙනෙක් ඉන්නවා ගහේ එළේ කොටස අර අරටුවට කලින් තියෙන සුදු පාට කොටසක් තියෙනවා, මේ ඒ කොටස එකතු කරගෙන යනවා. මෙයාට අරටුව හම්බ වෙනවද? ඒත් අරටුව හම්බුණා වෙන්නේ නැහැ. ඒ වගේම කෙනෙක් ඉන කැලේට ගිහිලා අර ඔක්කොම දුරු කරලා ඇසේ කොලාතු ටික, පොතු ටික, පිටපොත්ත, සිවිය, එළේ ඔක්කොම ඉවත් කරලා මෙයා අරටුවම අරගෙන යනවා. අන්න ඒ වගේ පිනතුනේ මේ ධම්මකට එන සමහර අය මුල්ම පියවර තමයි සමහර අයට. මේ ධම්මකට ආවට පස්සේ නොඑක් දේවල් ලැබෙනවා එයාට. හැබැයි මේ මහානෙච්ච අපටත් එහෙම තමයි, සමහර දේවල් ලැබෙනවා. ඇතැම් වෙලාවට ලාභ ප්‍රයෝජන ලැබෙනවා, කීර්ති ප්‍රශංසා ලැබෙනවා. එතනින්ම අපි සංහිමකටපත් වෙනවා. අපි හිතන් ඉන්න දැන් වැඩේ හරි කියලා ඉන්නවා. පින්නතුනේ මොකද්ද හරියට? හරියට අර කොළ ඉදිරියක ලැබුණා වගේ. ඒ වගේම තවත් සමහර කෙනෙක් ඉන්න එතනින් නවතින්න යාම තමයි ටිකක් ඉදිරියට යනවා. එයා සීලය දිනු කරගන්නවා. නමුත් සීලේ විතරක් මම හොඳ සිල්වත් කෙනෙක්, අනිත් අය මං තරම් සිල්වත් නැහැ කියලා සීලෙන් ආඩම්බර වෙන්නේ. එයා හරියට අර ගසේ පිට පොත්ත ගත්තා වගේ. එයා සමහර අය ඉතින් නොයේ රූක්ෂ ප්‍රතිපත්ති රකින්නවා, සෙරෙප්පු දාන්නේ, පහින් යනවා. එයා ඇතැම් විට කැම නොකා ඉන්නව දවස් ගන්න. දැන් මේව සීලේ අංග හැටියට සමහර අය හරියට පුදන් යනවා. ඉතින් මේ හරි තමයි කියලා සමහර අය. නමුත් වෙනතුනේ මේකත් මේ ඉලක්කය. ඒ වගේම තවත් සමහර කෙනෙක් ඉන සීලයත් ඉක්මවල ගිහිල්ලා යා යම් කිසි විදියක සීලේ ඉහළ තත්ත්වයක් විදියට හිත තැම්පත් කිරීමේ සමතයක් ආදිය ලබනවා. හිතේ කාර්මුණට බොහෝ වෙලාවක් තැම්පත් කරන්න පුළුවන් කෙනෙක් බවට පත් වෙනවා. සමහර කෙනෙකුට හිතෙනවා දැන් මගේ හිත තැම්පත්, මට හුඟක් වෙලා හිත සමාධිගත කරගෙන පුළුවන්, පැය ගාණක් එක දිගට භාවනා කරන්න පුළුවන් කියලා. එතනින් සෑහීමට පත් වෙලා ඉන්නවා. එයා අර ගහේ සිවි විතරක් ගත්තු කෙනා වගේ. ඒ වගේම තවත් සමහර කෙනෙක් මේ දර්ශනීය යම් යම් ඥාන දර්ශනයන්ට පහළ වෙනවා. ගැඹුරු ධර්මකාරණයට පැහැදිලි වෙනවා. එතකොට එයා සෑහීමකටපත් වෙනවා. මට හොඳ නුවණක් තියෙනවා දැන් ධර්මකාරණා ගැන. එතනින් විතරක් සෑහීමකටපත් වෙනවා. නමුත් ඒකත් අවසන් ඉලක්කය නෙවෙයි. ඒක හරියට ගහේ එළිය කොටස ගත්තා වගේ. ඒ කොටසත් ඉක්මෝල අවසාන අරටුව ගත්ත කෙනා වගේ තමයි විද්‍යා විමුක්තියටපත් වෙනවා. මේ ගමන මගේ ගිහිල්ලා එයා හේතුඵල ධර්ම දැකලා මේ ඇලීම ගැටීම දුරු කළා. එයා සම්පූර්ණයම දුකෙන් නිදහස් වෙන මේ මාර්ගයේ ගිහිල්ලා කිසිඳු බාහිර කෙනෙකුට තමන්ගේ අස්කන්නාසාදී ඉන්ද්‍රිය වලට අරමුණු දාන රූප ආදී දාලා කිසිඳු විදිහේ මානසික පීඩාවක් ඇති නොකරන්න කරන්න බැරි විදිහේ ස්ථාවර මානසිකත්වයකට ඒක නපත් වෙනවා. පින්නතුනි මේක තමයි අවසන් ඉලක්කය. එතකොට මෙන්න මේ විදිහට ටිකෙන් ටික මේ මාර්ගයේ ඉදිරියට අපි යනවා. ඒ යන ගමනේදී පින්නතුනි පළවෙනි ගමන් මාර්ගය තමයි, පළවෙනිම පියවර තමයි මේ අනිත්‍යතාවය තේරුම් ගන්න එක. අනිත්‍යතාවය කියලා කියන්නේ හේතු ටික තියෙනකොට අපට අත්දැකීමක් තියෙනවා, ඒ හේතු ටික එතනම නැති වෙලා යනවා. දැන් අපට යමක් සිහි වෙනවා නම් ඒ සිහි වෙන පින්නතුනේ මේ මොහොතේ ඒක සිහි වෙන්නේ අලුත්ම අත්දැකීමක් විදියට. ඔබ ගෙදර සිහි කරනකොටම මං උදයාපු ගෙදර තමයි මං සිහි කරන්නේ කියලා කිව්ව ගමම පින්නතුනේ ඔබ කොතනද ඉන්නේ? ඔබ භවය තුල ඉන්නේ. උදයාපු ගෙදරට යමයි යන්නේ කියලා හිතුවත් පින්නතුනේ ඔබ නැවත ගෙදර ඉපදෙන සූදානමින් ඉන්නේ. අපි කවුරුත් යමන් ටිකත් ඒ තාම ඉන්නේ. හැබැයි දුගති ගාමි වෙන්නේ නැහැ, බය වෙන දෙයක් නැහැ. පින්කම් කරන නිසා යම්කිසි රැකවරණයක් තියෙනවා. නමුත් තාම සසරේ ඉන්නේ අපට ශනිකෝ පෙරපසු නොවේ පින්නතුනි ඉහිලම අධ්‍යක්ෂයක් ලැබෙන්න ඕන. මේ සිහි කරන මොහොතේ මේ අධ්‍යක්ෂම ලැබෙන්නේ කියලා ලෝකය කියලා කියන්නේ. ලෝකය කියලා කියන්නේ මොකද්ද? අපි ඉපදෙන්න කලින් මේ ලෝකයේ තිබුණා. අපි මිය ගියාට පස්සෙත් ලෝකේ ඉතුරු වෙනවා කියන කාරණය. ඕනෑම කෙනෙක් පින්නතුනි ලෝකේ කොයිතරම් විද්‍යාවක් තාක්ෂණයක් දර්ශනයක් දිනු කලත් මේ පදනම ඉඳගෙන දිනු කරන්න. මේක අසත්‍යක්ම නෙවෙයි. නමුත් මේක සම්පූර්ණ සත්‍යයක් නෙවෙයි. මේකට තමයි ලෝකය කියලා කියන්නේ. මේකෙන් ගිහිලා ලෝකේ අධිපති වෙන්නත් පුළුවන්. මේක ගිහිලා ලෝකෙටම අධිපති නෙවෙයි, සක්‍ර දේවේන්ද්‍ර වෙන්නත් පුළුවන්. මේක ගිහිලා මහා බ්‍රහ්ම වෙන්නත් පුළුවන් මේ ගමනේ ගිහිල්ලා. නමුත් සෝවාන් වෙන්නවත් බෑ. නිවන් මාගේ පළවෙනි පියවරටත් යන්න බෑ. යන්න නම් පින්නතුනි මේ හේතුඵල ධර්ම, මේ පටිච්චසමුප්පාදය කියන්නේ මොකද්ද කියන එක ගැන අපි අඩු ගානේ ඡායා මාත්‍රයක හරි හැඟීමක් තියෙනට ඕන. භවය කියලා කියන්නේ මොකද්ද කියලා. මොහොකටද භවය කියලා කියන්නේ? භවය කියලා කියන්නේ මොකටද? යමක් සිහි කරනකොටම ඒක ඇතයි කියලා හිතන ස්වභාවයට පිනුතුනි භවය කියලා කියන්නේ. ඒ භවය අපි සිහි කරනවා නම් නැවත අපි ඉපදෙන්න සූදානම් අපි ඉන්නේ. යමක් සිහි කරනකොට ඒක එතන ස්ථාවරව තියෙයි කියලා අපි හිතනවා නම් එතෙන්ට හිත බැඳිලායි තියෙන්නේ. ඒ බැඳිච්ච තැන අනුව ඒ හිත සම්බන්ධ වෙනවත් එක්කම කර්මානුකූලව ඊට අදාළ මනසකුත් ඊට අදාළ ශරීරිකුත් ලැබෙනවා. මෙහෙම තමයි අපි සසන අනාදිමත් කාලයක් ආවේ. ඒ හිතන එක වරදක් නෙවෙයි. ඒ හිතන දෙයක් සොයාගෙන යන්නත් පුළුවන් අපට. දැන් සරුවත් හාමුදුරුවෝ තමන්ගේ අම්ම සොයාගෙන ආවා. අම්මට අන්තිම කාලේ බණ කියන්න සරුවත් හාමුදුරන්ට අවුරුදු 80ක් විතර වුණා. නමුත් අම්ම නිරෝගී. සරුවත් හාමුදුරන්ට අවුරුදු 80ක් විතර නම් අම්මට කියත දෙයක්ද එහෙනම්? නමුත් අන්තිම කාලේ සතියක් විතර ගෙදර හිටියා. අම්ම තමයි දානමාන ඔක්කොම වෙල දුන්නේ. බුදුහාඳුරන්ගේ අම්මා තාත්තා හැරෙනකොට පින්නතුනි මේ ලෝකේ වාසනාවන්ත මම්මා සරුවත් හාඳුරන්ගේ අම්මා. ඇයි ඒ? සරුවත් හාඳුරන්ට තව සහෝදර සහෝදර 6 දෙනෙක් හිටියා. සරුවත් හාඳුරුවත් එක්ක 7 දෙනයි. 7 දෙනාටම මොකද උනේ? 7 දෙනාම මහණුනා, 7 දෙනාම රහත් වුණා. නමුත් අම්මා බෞද්ධ වෙල හිටියේ නැහැ. අන්තිම මොහොතේ අම්මව හොයාගෙන ගියා. අම්මට බණ කියලා අම්ම සෝවාන් කෙරෙව්වා. ඊට පස්සේ තමයි ගෙදරදීම පිරුණු පෑයේ. පින්නතුනේ ඒ අම්ම සොයාගෙන ගියා. අම්මට උදව් කරන්න ගියා. සම්මුති ලෝකයන් උදව් කරන්න ගියා. නමුත් යන්න කලින් අම්ම කෙනෙක් ඉන්න අම්ම කෙනෙක් හොයාගෙන නෙවෙයි ගියේ. සම්මුති ලෝකයන් උදව් කරපම්ම තමයි. නමුත් ඒ රූපය සොයාගෙන ගියේ පින්නතුනේ ඒ රූපය කෙනෙක් ඒ මොහොතේ හටගන්න අත්දැකීමක් රූපය කියලා කියනවා. අපි යම් කිසි අත්දැකීමක් ලබනවා නම් ඇස කන නාසාදී ඉන්ද්‍රිය හරහා ඒක ක්ෂණිකව ඒ මොහොතේ හටගන්න අත්දැකීමක්. කිසියම් අත්දැකීමක් ඇස හරහා හෝ රූපය හරහා කන හරහා එනවායි කියලා කියන්නේ ස්කන්ධ පංචකයක්. රූප, වේදනා, සංඥා, සංඛාර, විඥාන කියන මේ පහ ක්ෂණිකව ඒ මොහොතේ හටගෙන ක්ෂණිකව ඒ මොහොතම නැති වෙනවා. අපට දුක හටගන්නවායි කියලා කියන්නේ ඒ හටගෙන නිරුද්ධ වෙච්ච එක, ඒ නැති වුණු බව නොදැන ඒක තාමත් තියෙයි කියලා හිතලා ඒක ස්ථිර වශයෙන් ගන්න ස්වභාවය. දැන් අපේ ළඟම ඥාතියෙක් මිය ගියාම අපි අඬනවනේ. අඬනකොට අපේ හිතට මොකද වෙන්නේ? අපි මොනවා කියගියද අඬන්නේ? මගේ අම්ම සැලකුවේ මෙහෙමයි, මට කිරි දුන්නේ මෙහෙමයි, ඉස්කෝලේ එක්කන් ගියේ මෙහෙමයි, ඉතාම අමාරුවේ ඉගෙනුවේ මෙහෙමයි කියගිය තමයි අඬන්නේ. ඒ අඬනකොට ඇත්තටම අපිට මොකද වෙන්නේ? අපේ අම්මගේ අතීත අත්දැකීම තුළ අපි ජීවත් වෙනවා. ඒ මල ගෙදරට මෙනවා මේ මිය ගිහපු කෙනාගේ පුතේ රහතන් වහන්සේ කෙනෙක්. එයා අඬනවද? එයා අඬන්නේ නැහැ. එයා ඇතැම් විට ගුණකතනයකදී අම්මා අපට සැලකුවා කියලා කියන්නත් පුළුවන්. නොකිය ඉන්නේ මතකයි ඔක්කොම ටික. අර අඬන අනිත් සහෝදර සහෝදරයන්ට මතකයි ඉපදුනට පස්සේ ටික විතරයි. මේ රහතන් වහන්සේට මෞකුසේ කාලේ ටිකක් මතකයි. මේටි ඉස්සෙල්ලා අතමව කීයක මේ අම්ම තමන්ගේ මම වෙලා හිටියේද කියලා ඒ ටිකක් මතකයි. නමුත් ඒ තඩන්නේ නැහැ. ඇයි නොඩන්නේ? ඊටාම ඉහළ දැක්මකින් මේ සිටිය දෙස බලනවා. ඒ අතීත අධ්‍යක්ෂ මෙතන නිරුද්ධ වුණා. මේ හේතුඵල ධමයක් මත මේ ආපු සිද්ධාන්තයක්, මේ ක්‍රියාවලියක් විතරයි, මේ පුද්ගලයක් නෙවෙයි. සතර සතිපට්ඨානයෙන් කරන්නේ පුද්ගල සංඥාව දුර වෙන විදිහට මේ ක්‍රියාවලිය හේතුඵල ධමයක් දකින අවබෝධය ලබා දෙන්නේ. අපි නිතරම වරදක් කරන කෙනාටයි බනින්න, ඔයයි මේ වැරදි කරේ කියලා. නමුත් අපි කියන්න ඕනේ මේ කටයුත්ත කළොතින් ඔයාට මේ දුක් ටික විඳින්න වෙන්නේ. මේ විදිහට හැසිරුණොතින් මේ සැපට විඳින්න වෙන්නේ. මේ විදිහට හොඳට ඉගෙන ගත්තොත් මෙන්න මේ සතුට ලබන්න පුළුවන්. අපි ඒ ක්‍රියාවලියටයි ප්‍රතිඵලය දෙන්න ඕන. නමුත් අද අපි ක්‍රියාවලියේ ප්‍රතිඵලය දෙන්නේ පුද්ගලයාට. පුද්ගලයෙක් විඳිනව නෙවෙයි ඇත්තෙන්ම. ඒ ක්‍රියාවලියේ ප්‍රතිඵලයක් විදිහට ඒ ක්‍රියාවලියට ලැබෙන ප්‍රතිඵලයක් තමයි, රිසල්ට් එකක් තමයි එයාට ලැබෙන කර්ම ප්‍රතිඵලය කියලා කියන්නේ. මෙන්න මේක හරියට අපි දැක්වතින් මේ පුද්ගලයාත් එක්ක එකට බැඳලා තියෙන ස්වභාවය ටිකෙන් ටික අඩු වෙනවා. අපි මේ ක්‍රියාවලිය දකිනවා. මේ ක්‍රියාවලිය දැක්කොත් අපිට පේන තුනේ අපට ලෙඩවීම, මහලු වීම, මරණය කියන මේ කාරණේවලදී අපි දුක් වෙන ගතිය ටිකෙන් ටික අඩු වෙනවා. අපි මේ ක්‍රියාවලිය ඇත්තටම දකින්නේ කෙනෙක් හොඳට සාර්ථකව ඉන්නකොට අපි ඊර්ෂ්‍යා කරන්නේ නැහැ. අපි දන්නවා මේ ක්‍රියාවලියක ප්‍රතිඵලයක් තමයි මේ විඳින්නේ කියලා. අපි කෙනෙක් දැඩිසේ දුක් විඳිනකොට අපි සංවේගයටපත් වෙන්නේ, අපි පුළුවන් නම් උදව්වක් කරනවා. ඒ ක්‍රියාවලියක ප්‍රතිඵලයක් තමයි මේ කෙනාගේම ප්‍රතිඵලයක් තමයි මේ විඳින්නේ. පින්නතුනේ මෙන්න මේ දැක්මත් එක්ක තමයි අපි මේක නුවණින් දැකීම සඳහා උපකාරයක් සඳහායි පින්නතුනේ අපි හිත තැම්පත් කරගන්නේ. මේක එකපාර දකින්න බෑ. මුලින් සුතමේ ඥාණයෙන් අහලා මේක දකින නම් හිත තැම්පත් කරගන්න ඕන කුමන හෝ භාවනාවක් ටිකෙන් ටික දිනු කරන්න ඕන. විනාඩි 5න් 10න් පටන් අරන් ටික ටික තමන්ගේ භාවනාව දිනු කරන්න ඕන දිනපතාම. ඒ විතරක් නෙවෙයි, ඒ භාවනාව සාර්ථක වෙන නම් තමන්ගේ වචනයත් තමන්ගේ ක්‍රියාවත් සංවර වෙනට ඕන. දකින දකින දෙයට කතා කරන්න යනවා නම් තමන්ට ඉන්න තැනක්වත් මතක නැහැ. ඉතින් කොහොමද සතිමත් බදිනු කරන්නේ අපි? ඇතැම්මිට අපි ආහාරය ළඟදී හුඟාත්ම අපි අසරණ වෙනවා. අපි අපේ හිතේ මානසික සම්පත් බව නැති වෙනවා. අපිට ඥාතීන් යහළුවන් මුණ ගැහුණාම සිනහසුනට ගැටලුවක් නෙවෙයි. නමුත් අපට අපේ සතිමත් බව සම්පූර්ණයෙන්ම අපට අහිමි වෙනවා. පින්නතුනේ ඒ නිසා මෙන්න මේ දැක්මෙන් අපි ඉන්නවනම් අපිට කෙනෙක් එක කතා බහ කරන්න පුළුවන්, hina කරන්න පුළුවන්, කෙනෙකුට බනින්නත් පුළුවන්. හැබැයි සාමාන්‍ය කෙනෙක් hina වෙනට වඩා මෙයා බනින එකත් වටිනවා. මෙයා බනිනේ යෝනිසෝ මනසිකාරෙන්. මෙයා බනිනේ හොඳ සිහියෙන් ඉඳගෙන. ඒක නැකේ උපරිම කරුණාවෙන් මේක කරන්නේ. එතකොට මෙන්න මේ හේතුඵල ධර්ම දැකීම සඳහායි පිනොතින අපි හැකිතා ධර්මඥානෙ ලබන්නට ඕන. ඒ ධර්මඥානෙ ලැබීම සඳහා කරන්න පුළුවන් උපරිම කැපවීම අපි කරන්න ඕන. අපිට කාලය නැහැ කියලා හිතියොත් පිනොතුනේ අපිට මේ වටිනා ධර්ම අහිමි වෙනවා. පින්නොතින අපට ධනිය ටිකක් අද උනාට කමන්නේ නැහැ. ධනෙ නෙවෙයි ගැටලුව. මේ දැක්ම ලබාගෙන අපේ ජීවිතය ඉහළම අධ්‍යක්ෂයකට පත් වෙන්න පුළුවන් නම් පින්නොතුනේ ඒකට අපි පත් වෙන්නට ඕන. අපට මේ ධනෙ හැම දෙයක්ම ලැබුණේ මේ අවබෝධය කරා යන්න අපට. නමුත් අර අපි ඔක්කොම එක රැස් කරගෙන මේ අවබෝධය කරා නොගියොත් අපි ලැබපු සියලුම දේවල් නිෂ්ඵල වුණා වෙනවා. අපේ දරුවෝ කොච්චර ඉගෙනගෙන ලෝකේ රටවල නායක වුණත් වැඩක් නැහැ පින්නතුනි. අපි මේ අවබෝධයක් කරා ගිහිල්ලා අප මේ දැක්ම ලබා නොගත්තොත් මොකද ඒ දරුවා ඇතැමිට පින්දහම් කළ සුභ තියන්න පුළුවන්. අපිට නමුත් අවස්ථාව හිමි වෙනවා. දරුවන් කියලා කියන්නේ පින්නතුනි අපේ කුසෙන් බිහි වුණත් ඒ දරුවත් කියන්නේ වෙනම කර්මදායාදයක්. අද අපේ දරුවා මීට ඉස්සෙල්ලා මහසුභාවයක අල්ලපු ගෙදර කෙනෙක් නේ. හැම මේ ටික කාලේ අපේ නිසා අපි ඉතින් යාගෙන මහන්සි වෙනවා. නමුත් තව අම්බලා මිලියන ගණන් අම්මල හිටපු කෙනෙක් මේ. අපේ අද අම්ම හිටියට අපටත් තවත් ඒ වගේම අම්මලා ඉඳලා තියෙනවා. මේ ඊටාම ටික කනකට අපි අර බස් එකක ටික වෙලාවක් යනවා වගේ වැඩක් නේ. බස් එක වාඩි වෙලා යනකොට ඇතැම්මිටනේ ළඟ කෙනත් එක කතා බහ කරනවා, ඇතැම්මිට රණ්ඩුත් වෙනවනේ. මගදී බස් එකෙන් අහගෙන පොලිසියත් යනවා. ඒ වගේ තමයි වෙනතනේ. මේ ජීවිතන කාලෙත් එහෙම තමයි. ඉතින් අවුරුදු 50ක් ගඩක් යන ඉතින් බස් එක යනවා වගේ තමයි ඉතින්. සතරට සාපේක්ෂව ගත්තොත් ඉතින් එච්චරවත් කාලයක් නෑ. හා ඔය නඩු හබ කියාගන්නේ ඔක්කොම අර බස් එකේදී ගහනවා වගේ වැඩ තමයි. පින්නතුනි සසර ඉතාම දිග ගමනක් මෙයන්නේ. ඒ නිසා මේ ඉතාම සීමිත කාලයකට විතරක් කැපෙන හොඳනේ. අපි ඉතාම පුළුල් දැක්මකින් ලෝකයේ දෙස, සසර දෙස, අපේ අධ්‍යක්ීම් දෙස, අපේ මනස ගැන බුදුහාඳුරන්ගේ නුවණ ඔස්සේ බුදුහාඳුරන්ගේ ප්‍රඥාවේ ආලෝකයෙන් අපි ලෝකයේ දෙස බලන්න ඕනේ. එනිසා පිනතුනි මාර්ග වලට වලට ඉවහල් වෙන මෙන්න මේ දැක්මෙන් නිතරම හිත පිරිසුදු කරගන්නට ඕන. මෛත්‍රී භාවනාව, ආනාපාන සති භාවනාව, බුදු ගුණ භාවනාව මේ භාවනා කමඨානක් ಉಪಯೋಗي කරගෙන ටිකෙන් ටික හිත පිරිසුදු කරන්න. හිතට පීඩ ඇති වෙන දේවල් හැකිතාක් මගහැරලා යන්න බලන්න. හිත හැකිතාක් දුරට ආරක්ෂා කරගන්න, හිත ලස්සනට තමාගේ මනක් වගේ තියාගන්න බලන්න. ඒ නිසා මේ සීල සමාධි ප්‍රඥා ලබා ගැනීමේදී පිනතුනේ ප්‍රධානම දෙයක් තමයි බුදුදහමෙන් කියන. අපි නිතරම අවධාරණය කරන දෙයක් තමයි අපි ජීවිතේ අපි බුද්ධිමත් නම් අපි උගත් කියලා කියන්නේ. අපි ලෝකෙම දැනගන්න පුළුවන් අපට. ලෝකේ ගැලැක්සි ප්ලැනට්ස් අපට අධ්‍යයනය කරන්න පුළුවන්. මූද පතුල ගවේෂණය කරන්න පුළුවන්. සාගර අධ්‍යයනය කරන්න පුළුවන්. හඳු සිකර ශාක පැලැටි අපි අධ්‍යයනය කරන්න පුළුවන්. නමුත් මේ සියලු මැදගෙන් පිනතුනේ මේ පංච උපාදස්කන්ධය කියන කරුණ මත ගොනු වෙනවා. ඒ කුමන දෙයකින් අපි අධ්‍යක්ෂයක් ලැබුණත් ඒ අධ්‍යක්ෂයම ක්ෂණිකව හටගෙන ක්ෂණිකව නිරුද්ධ වෙන අධ්‍යක්ෂයක් මේ තියෙනවා. ඒ නිසා හැම අධ්‍යක්ෂයකම පිටුපස්සේ නොපෙනී රඟපාන නළුවන් පස් දෙනා තමයි මේ ස්කන්ධ පංචකය කියලා කියන්නේ. ඒ වගේම තවත් නළුවන් හතර දෙනෙක් ඉන්නවා. භෞතික දේවල් පිටුපස්සේ තියෙන සතර මහා භූත රූප ශරීරයේ දැඩි ගතිය, දැගෙන ගතිය, හමන ගතිය, රස්නේ කියන මෙන්න මේ කරුණ තමයි මේවට භූත කියලා කියන්නේ. අපිව මුලා කරනවා. දැන් අපි භූතය කියලා කියන්නේ නේ එක එක වේශයන්ගෙන් ඇවිල්ලා අපිව මුලා කරනවා. දැන් අපිව මුලා කරන්න අපිව කෙලෙස් වලට වටන්න එක එක විදිය රූප පෙන්වනවා අපට. දරුවෙක් කියලා පෙන්වනවා, අම්මා තාත්තා කියලා පෙන්වනවා, යහළුවෙක් කියලා පෙන්වනවා, කාර් එකක් කියලා පෙන්වනවා. එක එක ඒවාගෙන් පෙන්න අපිව කොහොම හරි අල්ලන්න බලනවා. එහෙන් බැන්නම් අඩු ගානේ ශබ්ද රූපයක් ඇරේ හරියනවා. ඔයා හරිය ලස්සන කෙනෙක්. දැන් ඔයාට හුඟා වයස අඩුවෙන් පේන්නේ කියලා හරි. එහෙම හරි කියලා කොහොම හරි අල්ල ගන්න බලනවා. සින්දුවා කියලා හරි. එහෙමත් බැන රසවත් ආහාරයක් දීලා හරි දිව හරි පිනවලා ඈ ජීවහා රූපයකින් හරි ප්‍රසන්න රූපකින් හරි අපිව මේ සතර මහා භූතරන්ගේ ලක්ෂණ තමයි අපිව මුලා කරන ස්වභාවය. පින්නතුනි ඒ නිසා බුදුහාම දේශනා කරනවා යම් කෙනෙක් බුද්ධිමත් නම් ඒ බුද්ධිමත් කෙනා අවබෝධ කරගන්න ඕනේ දුක මොකද්ද කියන එකයි. දුක කියලා කියන්නේ මොකද්ද? සංකිටේන පංචපාදන ඛණ්ඩා දුක කියලා කියනවා. මේ පංචපාදන ඛණ්ඩය හටගෙන නිරුද්ධ වීම දන්නේ නැති කමයි දුක කියලා කියන්නේ. මේක දැනගත්තොත් අපිට දුක නැති වෙනවා. කෙනෙක් අපේ ළඟට එනකොටම අපට කේන්ති යන්නේ මේ අතීත අත්දැකීම තාම එහෙමම තියෙන නිසා නේද කියලා අපි දැක්කොත් අපට ඒක දිගින් දිගටම පවත්වා ගන්න බෑ. අපි ඒක නුවණින් දකිනවා. ඒක දැකීමත් එක්කම අපට මේ පුද්ගලයා කෙරෙහි දිගට කේන්තිය තියාගන්න බෑ අපට. අපි විවිධ ක්‍රම වලින් බල බල මේ කේන්තිය මේ අමනාපය රාග දේශ දුර වෙන විදියට අපි ලෝකෙ දෙස බලනවා. ඒ බලන්න මුල් වන්නේ මේ පංචබනස්කන්ධය අවබෝධයත් එක්ක. මේ පහ අපට පිළිබඳ අවබෝධය ලැබෙනකොට එක පැත්තකින් අවිද්‍යාව දුර වෙනවා, අනිත් පැත්තෙන් භව තණ්හාව දුර වෙනවා. අවිද්‍යාව කියන්නේ මේ අනුවණකම, මේ මෝඩකම ටිකෙන් ටික අඩු වෙනවා. අඩු වෙනවත් එක්කම තණ්හාව කියන එක අඩු කරන්න මහන්සි වෙන්න ඕනේ. සාමාන්‍යයෙන් අපි දන් දෙනවා ලෝභකම අඩු වෙන්න කියලා. ඒ පිනුතුනේ බොහොම ටිකේ අඩු වෙන්නේ. දන් දුන්නට විතරක් ලෝභකම අඩු වෙන්නේ නැහැ. ඒක අපේ සත්පුරුෂ ධර්මයක විදිහට ලෝකේ කරන්නේ. ඒකෙන් සුභතිගාමී වෙන්නත් පුළුවන් අපට. ඒ පරිත්‍යාගයේ සීලයෙන් මත තමයි ඔබට ධහම ලැබෙන්නේ. ධනෙ පරිත්‍යාගයේ හිරීම විතරක් නෙවෙයි ඔබගේ ශ්‍රමය හරි. ඔබගේ කාලය හරි වෙනත් කෙනෙක් වෙනුවෙන් කැප කරන ඔබ සූදානම් වෙන්න ඕන. ඒ සූදානම් නිසා තමයි ඔබ මෙතන ඉන්නේ. අඩු ගානේ ගෑස් ටික හරි ගන්න සූදානම් වෙනවා පන්සලට එනකන්. ඈ පන්සලට ආදරයක් කිරීම කෙසේ වෙතත්, ගෙදරින්නම් පන්සලට එනකන් ගෑස් ටිකට හරි තියෙන ලෝභකම අඩු කරන්න. කාලයට හරි ලෝභය අඩු නැත්නම් මෙතෙන්ට එන්නවත් බෑ. පින්නතුනේ ඒ පරිත්‍යාගය කරන්න බැරි නම් එයින් එහාට යන්න බෑ අපට. මේ ධහම ලැබෙන්නේ නෑ අපට. අපට කාලේ නැහැ කියන හරි දරුවන්ගේ වැඩේ කියන හරි හිටියොත් මේ වටිනා මහා නිධානයක් අපට අහිමි වෙන්නේ නිකන් දෙයක් නෙවෙයි. මේක අවබෝධ කරගත්තු ඇතැම් විදෙන් දෙයිතේ කොයිතරම් වැඩ කටයුතු රාශියක් තිබුණත් යා ජීවිතේ වටිනාම ඉලක්කය බවට පත් කරගන්නේ මේ ධර්ම ශ්‍රවණය කිරීම. යා කොහොම හරි වෙනාවක් හදා ගන්නවා. ඒ ධහම අහන්න විතරේ අපිට වෙලා යන්නේ පිළිද ධහම පිළිපදෙන්න ධහමේ හැසිරෙන්න කියලා වෙලාවක් යන්නේ. ඒ දහමේ හැසිරීමයි හුස්ම ගැනීමයි දෙකම එකක්. අපිට හුස්ම ගන්න ගිහලා කලිනාසි වෙලා තියෙනවද? කාලේ අපතේ යනවද හුස්ම ගන්න ගිහලා? ජීවත් වෙනවා කියන පිනතුනේ හුස්ම ගැනීම තමයි. ඒ නිසා දහමේ හැසිරීම කියලා කියන්නේ හුස්ම ගන්න වගේ වැඩක්. අපිට දහම අහන්න තමයි හොඳට එකඟ සිටින් දහම අහන්නයි කාලයක් අපට ඕනේ. ඒ ශක්තිය අරගත්තොත් පිනතුනේ අපට හැම තැනකම මේ ධර්මය ඇප්ලයි කරන්න පුළුවන්. අපි පාරේ යනකොට, දරුව පෝෂණය කරනකොට, ගේ දොර ඉදක, ඇඟල වැඩ කරනකොට, උයන පිහනකොට හැම තැනදීම අපි ධහමත් එක්ක ඉන්නේ. දැන් අපි ගෙදර කෑම යන්නේ, වැඩපල කරන්නේ, කවුරු හරි බැනපු එකක් හිතේට, කවුරු හරි දේශපාලන පිරිහිත දේශපාලනඥයෙක් ගැන හිතේට, කවුරු හරි බැනපු කෙනෙක් ගැන හිතේට, ඕව හිතේට ඔළුව නරක් කරගෙන තමයි අද අපි ගෙදර වැඩ කරන්නේ. පින්නතුනි අපි මේ දර්ශනේ ලැබුණොත් අපට අපි පාරේ යන්නේ, ඩ්‍රයිව් කරන්නේ පාරේ වටේ මෙන්නට මෛත්‍රී කර කර. අපි ගෙදර ස්වාමීන් වහන්සේලට දානෙ උයනවා නම් උයන්නේ සංඝ ගුණ සිහි කර කර. අපි තමන්ගේ වාහනේ හේතුවක් හොදන්නේ අනේ මේ ස්වාමීන් වහන්සේලා බලන්න යන වාහනේ අපි මේ හොදන්නේ කියලා. පින්නතුනි තමන්ගේ ඇස, කන, නාසය, අත් දෙක, හිස හැම තැනින්ම තමන් උපයෝගී කරගන්නේ යහපත කරන්න. තමන්ගේ අත් දෙකෙන් දන් දෙනවා ඇයට. තමන්ගේ දෙපයින් හොඳ තැන්වලට ඇවිදිනවා. තමන්ගේ ඥාණයෙන් මේ ධර්ම සඳහා කැපවීම කරනවා. තමන්ගේ වටිනා ධනය, ඉතාම වටිනා පුණ්‍ය නිධානවල තැන්පත් කරනවා. ඒ පරිත්‍යාග කරන දෙයින් උපරිම ප්‍රයෝජනයක්, උපරිම ලෝකෙට යහපතක් කරන අය වෙනුවෙන් ඒ ධර්ම කැප කරනවා තමන්. පින්නතුනි ඒ නිසා අර පංච උපාදානස්කන්ධය පිළිබඳ දැනුමත් එක්ක එයා මේ අවබෝධය ලැබීමත් එක්ක මෙයා පරිත්‍යාගයේ සීලී වෙනවා. භවයට තියෙන ආසාව අඩු කරගන්නවා. සාමාන්‍ය බඩු මුට්ටු තෘෂ්ණාව අඩු වෙන විතරක් නෙවෙයි, මේ අවිද්‍යාව දුරු වීමත් එක්ක යමක් සිහි කිරීමේදී ඒ තැනට දුවන ගතිය ටිකෙන් ටික අඩු වෙනවා අපේ. දැන් අපි යමක් සිහි කරනකොට මෙතෙන්ද කියලා ජීවත් වෙනවා ඒත් එක්ක. බැනපු කෙනෙක් නම් ආයෙගෙන බැනුමහන. බැනපු කෙනා එකපාරට අපිට බැන්නේ. අපි ආයෙ රිවෙන් කර කර අනේ මට බනින්න, අනේ මට බනින්න කිය කිය ආයෙ බැනුමහන. අනුවණින් සිහි කරොත් පිනතුණිය ආයෙ බනින ඔයා නවතින්නේ නැහැ. යෑමට මැරිලා ඉන්නේ. අපි අනුවණින් සිහි කරොත් ඒක ආයෙ යාගෙන් බැනුමහන ආයෙ කෙලෙස් හට ගන්න. පින්නතුනි බුදුහාරෝ දේශනා කරනවා යම් කිසි කෙනෙකුට අමිහිරි අත්දැකීමක් ලැබුණොත් හරියට ඒක උලකින් අනිනවා වගේ. ඒ ලැබිච්ච අතීත අත්දැකීම නැවත එහෙමම සිහි කරනවා නම් අවිමස මනසිකාරය මොකද වෙන්නේ? ඒ උල ඇනපු තැනටම ආයෙ තමන් උලින් යන ගන්නවා වගේ වැඩක් කියන්නේ. ඒ නිසා අපේ සිහියෙන් හිටියොත් අපි බැනුම් අහන්නේ එකපාරක් විතරයි. අපට සිහිය නැතුනොත් ඒ බැනුම් අහපු එකෙන් නැවත නැවත අපි බැනුම් අහනවා. ඒ ගැන කතා කරන අනිත් අයත් එක්ක සාකච්ඡා කරනවා. මට හවල් තැනදි මෙහෙමයි බැන්නේ, හොඳ නෑ මෙහෙම කතා කරපු එක එහෙම කිය කිය අපි මේ පැත්තෙන් දුක් විඳිනවා. පින්නතුනි දහම කියලා කියන්නේ අපට එදිනෙදා අත්දැකීම් කියලා කියන්නේ මේ අපි අහන දහමෙන් ප්‍රතිඵල ප්‍රයෝජන තමන්ට තියෙනවාද කියලා බලන අවස්ථාව. අපි බොහෝ දෙනෙක් මෙතනින් ප්‍රයෝජන ගන්නෙ නැහැ. දහම අහනවායි කියලා කියන්නේ, ධර්මය ප්‍රගුණ කරනවායි කියලා කියන්නේ හරියට යුද්ධයකට ආයුධ මුහත් කරන වගේ වැඩක්. එහෙනම් යුද්ධය කොහෙද? බණ අහනවායි, අහනවායි කියලා කියන්නේ, බණ භාවනා කරනවායි කියලා කියන්නේ මොකද්ද? යුද්ධයකට ආයුධ මුහත් කරන වගේ වැඩක්. එහෙනම් යුද පිටිය කොහෙද? කොහෙද බැටල් ෆීල්ඩ් එක? යුද පිටිය තමයි යම් කිසි කෙනෙක් බණින අවස්ථාව. තමන් අකමැති රූපයක් පේන අවස්ථාව, අකමැති ස්පර්ශයක්, අකමැති ගඳ සුවඳක් දැනෙන අවස්ථාව තමයි යුද පිටිය කියලා කියන්නේ. එතෙන්දී හරියට සටන් කරන්න ඕන මේ අරමුණත් එක්ක. තමන්ගේ හිත ආරක්ෂා කරගන්නට ඕන. ඒ හිතේ සම්මා සතිය අපි පිළිටුවා ගත්තොතින් අන්න අපේ අර මොහත් කරපු ආයුධ වලින් ප්‍රයෝජන ගන්නවා. දැන් අපි ප්‍රයෝජන ගන්නවද? අපි හොඳට මෝහත් කරලා ගිහිල්ලා තියලා ගෙදර තියලා සිලරෙදිත් එක්ක මෙහෙම තියලා ඊළඟ දාසේ අරගෙන එන්න තියද්දි ඒ ආයුධ ටික පින්නතුනේ ඒ ආයුධ දෙදෙනා පාවිච්චි කරන පාරේ යනකොට වාහනේ පදවනකොට මගතොරේදී පුද්ගලයා හමු වෙනකොට දරුවන්ගේ අකීකරු කම්වලදී, තමන්ගේ සේවකයන්ගේ අකීකරු කම්වලදී, තමන්ගේ යහළු මිත්‍රාදීන් තමන්ට කරන වෙනස්කම්වලදී තමන් හිත ශක්තිමත්ව කෙලෙස් ඇති නොවන විදියට තමන් ඒකට මුහුණ දෙන්න. ඒක තමයි අපි මේ ධර්මයේ ප්‍රයෝජන ගන්න අවස්ථාව. පින්නතුනේ බුද්ධිමත් කෙනෙක් අවබෝධ කරගන්න ධර්ම බව ඇති කරගන්න ඕන නම් පංචබනස්කන්ධය බුද්ධිමත් කෙනෙක් දුරු කරන්න ඕන නම් දුරු කරන්න අවිද්‍යාව බව තණ්හාවයි. බුද්ධිමත් කෙනෙක් වඩන්න ඕන නම් වඩන්න තියෙන නුවණින් වඩන්න තියෙන කරුණු දෙකයි. ඒ මොකද්ද? සිහියත් නුවණත් සමතියත් විදර්ශනාවත් මයින්ඩ්ෆුල්නස් එකත් විස්ඩම් එකත් තමයි ප්‍රැක්ටිස් කරනවා නම් ප්‍රැක්ටිස් කරන්න තියෙන්නේ. බුදු සමය හුඟක් ධර්ම කරුණු තියෙනවා. ආරසනික මාර්ගය කියලා තියෙනවා. සත්‍යස් බෝධිපාරිශ්‍රය ධර්ම කියලා තියෙනවා. චතුරාර්ය සත්‍ය කියලා තියෙනවා. ඉන්ද්‍රිය ධර්ම කියලා තියෙනවා. බොජ්ජංග ධර්ම කියලා තියෙනවා. ඒ ඔක්කොම පින්නතුනේ එකම කරුණු දෙකක් මත උස්සලා තියන්න පුළුවන්. කණු දෙකක් මත තියන්න පුළුවන් ඔක්කොම ටික. ඒ කණු දෙක මොකද්ද? සමත විදර්ශනා කියන දෙක. සමතය කියන්නේ හිත එක ඒ කර්මකට ගන්න එක. විදර්ශනාව කියලා කියන්නේ ප්‍රඥාවෙන් ඒක බලන එක. සමතේ හරියට ගොයන් මිට හතර අල්ල ගන්නා වගේ ප්‍රඥා විදර්ශනාව කියන්නේ අනිත් අතින් දෙයක් ඇත්තෙන් ගොයන් ටික කපනවා වගේ වැඩ. විසිරලා කියන හිත එක අරමුණකට සමත අරමුණකට සති නිමිත්තත් එක නිතරම ඉන්නට ඕන. සති නිමිත්තත් එක ඉන්න ගමන් අනිත්‍යතාවයෙන් හේතුඵල ධාමහරහා මේක නුවණෙන් අපි දකින්නට ඕන. පින්නතනේ කෙනෙක් සාක්ෂාත් කරනවා නම් අචීව් කරනවා නම් ඩිස්කවර් කරනවා නම් කරන්න තියෙන්නේ විද්‍යාවේ මුක්ති දෙක. මේක පින්නතනේ බලෙන් ඇති කරගන්න පුළුවන් දෙයක් නෙවෙයි. අර පංච උපාදානස්කන්ධය පිළිබඳ අවබෝධයෙන් සහිතව අවිද්‍යාවයි භව තණ්හාවයි දුරු කිරීම සඳහා සමත විදර්ශනා දෙකේ යෙදෙනකොට ඒකට ලැබෙන ප්‍රතිඵලයක් තමයි මේක. මේක හරියට දරුවෙක් වැඩනවා වගේ වැඩක්. දැන් මේ පින්නතුන් කියනවා මම දරුව හැදුවා කියලා. මම තමයි දරුවල උස්මහත් කරේ කියලා අපි සාමාන්‍ය කියනවනේ. ඇත්තටම ඔබ කළාද එහෙම? දරුවගේ කන්දකින් අල්ලලා ඔළුව දික් කළා එහෙම හැදුවද? ඈ? නැහැ එහෙම දික් කළා පොඩියට දෙමිච් එක. පින්නොතිනේ ඔබ කළේ මොකද්ද? ඔබ කළේ දරුවට වතුර ටිකක් දුන්න, කෑම ටිකක් දුන්න, කිරි ටිකක් දුන්න, පහසුකම් ටිකක් දුන්න, බෙහෙත් ටිකක් දුන්න හැදෙන එක ඒක ධර්මතාවයක්. අපට ගහක ගෙඩියක් ගන්න බෑ. අපට කරන්න පුළුවන් පැලේ ඉඳලා වතුර ටිකක් දාලා, පොර ටිකක් දාලා, සූර්යාලෝකේ දාලා සත්තුන්ගෙන් බේරගන්න විතරයි අපට කරන්න පුළුවන්. ගහයි හැදෙන එක ඒක ධර්මතාවයක්. ඒක සිද්ධාන්තයක්. විද්‍යා යුක්ති දෙකක් පිනොතුනේ වගේ සිද්ධාන්තයක්. සම්මා ඥානෙන් යුක්තව, සම්මා දිට්ඨියෙන් යුක්තව සමත විදර්ශනා දෙකේ ඉඳීමත් එක්ක ලබන ප්‍රතිඵලය තමයි විද්‍යා විමුක්තිය කියලා මේ ගමන් මගේ මේ කියන්නේ. පින්නතුනි මේ ගමන් මගේදී පළවෙනි පියවර තමයි හොඳට ධර්මය අහන්නට ඕන. නොලෙජ් එක තමයි ප්‍රධාන. ස්වර්ගගාමී මාර්ගයත් විමුක්ති මාර්ගයත් පැහැදිලිවම හරියට වෙනස හඳුනා ගන්න බුදුහාඳුර මොකද දේශනා කරේ කියලා මුලදී අපි මේක ශ්‍රද්ධාවෙන් ගෞරවයෙන් අහන්නේ. මුලදී ශ්‍රද්ධාව තියෙනට ඕන. හැබැයි අපි ශ්‍රද්ධාව හැමදාම තියාගන්න අපට අවශ්‍ය නැහැ. ශ්‍රද්ධාවෙන් ආරම්භ කරන මේ ගමන අපි යනකොට අපටම මේක අත්දැකීම ලබන්න පුළුවන්. ඒක ඊට පස්සේ ඒක අපි අත්දැකීම ඔබට පත් වෙනවා. දැන් ඔබට අපි කියමු යම් කිසි තැනකට යන ඔබේ යහළුවෙක් ලිපිනයක් කියනවා. ඒ ලිපිනයත් එක මගදී කියන 60 10කින් මෙතන අහුවෙනවා, 60 50කින් මේක අහුවෙනවා, 60 150කින් මෙන්න මේ පාලමක් තියෙනවා ඔහොම කියලා කියනවා. දැන් ඒක දකින මොහොතක් පාසාම ඔබට අර යහළුව මතක් වෙනවා. ආ මේ කියපු එක තමයි කියලා. ඊට පස්සේ ඔබ ගමනේ අවසානයේ ගියාට පස්සේ ඔබට තවත් ඉදිරියට යන්නට තවත් අර විශ්වාසය කඳව ගන්න අවශ්‍යද? දැන් ඒ විශ්වාසය තමන්ගේ අධ්‍යක්ෂකම වඩපත් කර ඔබ දැන් ඒ නගරෙට ගිහිල්ලා ඉන්නේ. ඒකෙන් කියන්නේ පාරට ගියපු දෙනාට අපෘතක් වෙනවා කියන. නමුත් එතෙන්ට යනකම් විතරයි විශ්වාසය අවශ්‍යයි. එතෙන්ට ගියාට පස්සේ ඒක තමන්ගේ අධ්‍යක්ෂකම වඩපත් වෙනවා. අපට ධර්මය කියන්නේ ඒක. ධර්මයේ තියෙන එහි පස්සික කියන ගුණය මේකයි. ධර්මයේ මුලදි දැනගෙන ශ්‍රද්ධාවෙන් විශ්වාසයෙන් මේ ගමන යනකොට ප්‍රතිඵල අපටම පේන්න ගන්නවා. ඒ ප්‍රතිඵලය මරණයෙන් පස්සේ පේන ප්‍රතිඵලයක් නෙවෙයි. ඒ ප්‍රතිඵලය පිනුතුනේ මේ ජීවත් වෙන කාලෙදිම. මේ ජීවත් වෙන කාලෙදිම තමන් මේ දහම රැකපු ප්‍රමාණයට තමන්ගේ ජීවිතයේ දුක් කරදර අඩු වෙනවා. වෙනත් බාහිර කෙනෙකුට තමන්ට චිත්ත පීඩා ඇති කරන්න අවස්ථා එන්නේම අඩු වෙනවා. බාහිර කෙනෙකුට පුළුවන් නම් රූපයක්, ශබ්දයක්, ගන්ධයක්, ස්පර්ශයක් වෙනස් කළා ඔබේ හිතේ තැම්පත් බව අඩු කරගන්න, ඔබේ හිතේ තැම්පත් බව නැති කරන්න බාහිර කෙනෙකුට පුළුවන් නම්. ඒකෙන් මොකද කියන්නේ? ඒකෙන් කියන්නේ අපි අදක්ෂය කියලා. ඒකෙන් කියන්නේ අපි අර සංකත සංඛාර අභිසංකාර සංඛාර පසුකල යන ඊළඟ පියරේදී අපි අභිසංකත සංඛාර හදා ගන්නවා කියන එක. අපි ධර්ම මාර්ගෙන් පිටයි ඉන්නේ. අන්න එතෙන්ද තමයි විද්‍යාව අවශ්‍ය වන්නේ. එතෙන්ද තමයි දැක්ම අවශ්‍ය වෙන්නේ. ඒ නිසා ඒ දැනුම ඉතාම අවශ්‍ය දෙයක්. පැහැදිලිවම මේ ස්වර්ග මාර්ගය, විමුක්ති මාර්ගය ගැන හොඳ දැනුමක් අපට තියෙනට බණ දහම් මහලාල තමයි පෝෂණය කරගන්න ඕනේ ඒක. පින්නතුනි අපිට අනිත් දේවල් අහනකොට කාලෙක දෙපා වෙනවා. දැන් රූප දැකලා දැකලා කොච්චර ලස්සන රූපයක් වුණත් දෙකෙන් දිගටම දැක්කහම මොකද වෙන්නේ? කාලෙක දෙපා වෙනවා ඒක. ශබ්දයක් වුණත් එහෙමයි. සමහර දෙකෙන් දිගටම අහනකොට එපා වෙනවා. හැබැයි බක්තිගීත වුණත් එහෙමයි නේ. එකම බක්තිගීත දෙකෙන් දිගටම කියනකොට පන්සලේදී අපිට නම් මෙහෙදිම එපා වෙලා. ඈ පොහෙට කියනකොට ඉතින් අපිට යන්න හිතෙන්නේ නැහැ. දැන් අහලා අහලා දැන් එපා වෙලා. පින්නතුනේ ශබ්දයක් සාමාන්‍ය ශබ්දයක් අහනකොට කාලෙක දෙපා වෙනවා. ඒක ස්වභාවයයි. රසයක් වුණත් එහෙමයි. කොච්චර හොඳ රසයක් වුණත් බලන්න දෙකින් දිගටම කනකොට මොකද වෙන්නේ? ඒක එපා වෙනවා. නමුත් පින්නතුනේ ධර්මය කොහොමද? එපා වෙනවද එහෙම? තමන් ආනේ හරි ධර්මයක් නම් ධර්මේ නාමෙන් වෙන වෙන හවොත් ඉතින් එපා වෙයි. හැබැයි ඔබ ධර්මේ නාමෙන් නියම සැබෑ දහම නම් අහන්නේ ඔබ කොච්චර ධර්මෙන් හවත් ඔබට එපා වෙන්නේ නැහැ. එන්න එන්නම ධර්ම මානසිකාරයත් එක්ක ඔබ ජීවත් වෙන අහනකොට චිත්ත රූප මවමව මේ ධර්ම අධ්‍යක්ීම ආස්වාදය අපට ලැබෙනවා. අනිත් හැම දෙයක්ම අපට එපා වෙලියද්දී ධර්මය එපා වෙන්නේ නැහැ. අනිත් ඔක්කොම පුද්ගලව අපට එපා වෙලියද්දී ධර්මයත් එක්ක එකට බැඳිලෙන පුද්ගලව කවදාවත් එපා වෙන්නේ නැහැ අපට. අනිත් ඇගේ පොඩි අඩුපාඩුවකදී අපට අපි පුද්ගලව දාල යනවා. නමුත් ධර්මයත් එක්ක එකට බැඳිලින්න අය එය රූපේ වෙනස් වුණත් අපට එය අපි එය දාලා යන්නේ නැහැ. يعني ලෙඩ වුණත් අපි එය දාලා යන්නේ නැහැ. පින්නතුනි ධර්මයත් එක්ක තියෙන බැඳීම ඊට වඩා ශක්තිමත්. ඒක එපා වෙන දෙයක් නෙවෙයි. එන්න එන්නම ඒ ධර්මයේ ආස්වාදය ලැබෙනකොට ධර්මයට තියෙන කැමැත්ත, ආශාව, ප්‍රබෝධය අපට වැඩි වෙනවා. මොකද මේ ධර්මයේ ප්‍රතිඵල අපට පේන්න ගන්නවා. ඒක අපේ ජීවිත තුලම අපට පේන දෙයක්. ඒ නිසා මේ ධර්මඥානය ඊටාම වැදගත් දෙයක්. බොහෝ දෙනෙක් අහන කාරණයක් තමයි. ඇයි හාමුදුරනේ මෙච්චර බණ අපි අහන්නේ? බුදුහාමුදුරන්ගේ කාලේ එක ගාථාවක් එක සූත්‍රයක් අහලා රහත් වෙච්ච අය හිටියනම් ඇයි අපට මෙච්චර බණ අහන්න ඕනේ කියලා සමහර අය අහනවා. මේක එක පැත්තකින් සාධාරණ ප්‍රශ්නයක්. පින්නතුනේ බුදුහාමුදුර බණ කිව්වේ කොහොමද? බුදුහාමුදුර බණ කියනකොට මේ පුද්ගලගේ හිත හොඳට කියවලා මේ පුද්ගල ශාස්ත්‍ර දිනු කරමින් ඉන්ද්‍රිය ධර්ම හොඳට බලලා තමයි අවශ්‍යම දේ මේ පුද්ගල දේශනා කළේ. එකම මාතෘකාව වුණා 10 දෙනෙකුට දේශනා කරන්නේ 10 විදියකට. සතිපට්ඨානේ නමෙන් පිනතුනේ සූත්‍ර රාශියක් කියන එකම නමින් එක එක ප්‍රමාණෙන් විස්තර කළා. ඒ ඒ පුද්ගලයන් අනුව. බුදුහාඳුර කෙලින්ම කෙනාගේ නුවණ දැකලා දේශනා කරන්නේ. නමුත් අද අපට එහෙම පුළුවන් කමක් නැහැ. අපිට විතරක් නෙවෙයි බුදුහාණන් කාලේ අනිත් ශ්‍රාවකයන්ටත් එහෙම පුළුවන් කමක් තිබුණේ නැහැ. ඒ නිසා අපට නියම දහම තේරෙනකම්ම අපි හැකිතාක් ධර්ම ශ්‍රවණය කරන්න ඕන. ඒ නිසා තමයි රහතන් වහන්සේලා අවිඥාලාදී රහතන් වහන්සේලා ඒ ඔක්කොම සූත්‍ර ටික එකට එකතු කරේ. නැත්නම් උන්වහන්සේලාට තිබුණා එහෙකින් රහත් වුණා නම් එහෙනම් සම්බපාපස ගාථා විතරක් කියන්න. ඒක විතරක් ආරක්ෂා කරන් එන තිබ්බ එහෙනම්. මෙච්චර දුක් විඳින්න ඕනේ නැහැ. පින්නතුනේ බුද්ධ පරිනිර්වාණය අවුරුදු බුද්ධ පරිනිර්වාණය තුන් මාසයකට පස්සේ එකතු වෙච්ච රහතන් වහන්සේලා මුළු ත්‍රිපිටකයම සම්පත් කළා. ඒක රාසී පිළිවෙලට හදලා අවුරුදු 5000ක් එක දිගට යන පුරන් ඉදෙන මේක සකස් කළා. ඒ පළවෙනි ධර්ම සංගණයේ හිටිය සමහර ස්වාමීන් වහන්සේලා සමහර අය විශ්වාස කරද්ද නැන්නේ වෙනතුම්. අවුරුදු 140 160 සමහර ස්වාමීන් වහන්සේලා හිටියා දෙවෙනි ධර්ම සංගණයට සහභාගී වුණා. බුදු පරිණාමය අවුරුදු 100කට පස්සේ. බුදුන් පිනන පාර අවුරුදු 100කට පස්සේ සංගණයට සහභාගී වුණා බුදුහාමුදුරු දැකපු රහතන් වහන්සේලා. ඊළඟ තුන්වෙනි ධර්ම සංගණය පැවැත්වුවේ බුද්ධ පරිනිර්වාණයෙන් අවුරුදු 236කට පස්සේ. දෙවෙනි ධර්ම සංගණය කරපු හාමුදුරුවෝ ඊළඟ තුන්වෙනි ධර්ම සංගණයට අවශ්‍ය කරන පුද්ගලයන් නිර්මාණය කළා. ඒ කාලේ පහළ වෙන අය සමහරට දිවි ලෝකෙ ගිහිලා ආරාධනා කළා මේ කාලේට මනුස්ස ලෝකෙ පහළ වෙලා මේක රකින්න මේ සඳහා කටයුතු කරන්න කියලා. එයා පොරොන්දු කරවල තමයි ඒ ස්වාමීන් වහන්සේලා අපවත් වුණේ. පින්තුනි ඒ තරම් කැපවීමකින් ආරක්ෂා කරපු දහමක් වසර 2500 ගණනක් ආරක්ෂා කරපු දහමක් ඉතාම බුද්ධිමත්ව රැකගලා ආරක්ෂා කරපු දහමක් මේ අපිට ලැබුණේ. විශාල දහම් කොටස් ටිකක් ලැබිලා තියෙනවා අපිට. ඒ ලැබිලා තියෙන පුද්ගල විමිතක් යනුව විවිධ පුද්ගලයන්ට විවිධ තැන්වලින් මේක අල්ල ගන්න පුළුවන්. තමන්ගේ බුද්ධි මට්ටමට අනුව. ඒ වගේම අනාගත පරපුරටත් වෙන මේක අපි ගෙන යන්නටත් ඕන. ඒ වගේම අපට ප්‍රගුණ කරන්න අපි දක්ෂ වෙනවා. අපි හුඟක් ධර්ම කරුණු දන්නව නම් විවිධ ක්‍රමවලින් අපට ඒක බලන්න පුළුවන්. දැන් මේ පින්තුනේ යම් කිසි වෘත්තියක ඉන්නවා නම් තමන් ප්‍රථම පාදයෙන් විතරක් සැහැමිටපත් වෙන්නේ නැහැ. තමන් මාස්ටර් ඩිග්‍රියක් කරනවා, පුළුවන් නම් ડોක්ටරේට් එකක් කරනවා. ඇයි එහෙම කරන්නේ? ඒ ශාස්ත්‍රය ගැන පූර්ණ අවබෝධයක් ලබා ගන්න. ඒ ශාස්ත්‍රයට උපරිම සේවයක් කරන්න. දැනුම මේ ප්‍රථම පාදයෙන් විතරක් නවතින්නේ අපි. ડોක්ටරේට් එක කරපුවයි තමන් ડોක්ටරේට් එකක් පුළුවන් නම් ගන්නවා. පින්තුනේ මේ ධර්ම තුලත් එහෙමයි. මේ දහම හැකිතා ප්‍රගුණ කරවූ ප්‍රමාණයට හැකිතා දහම් කරුන් තේරුම් ගත් ප්‍රමාණයට අපට ලෝකේ දකින්න පුළුවන් විද්‍යා දෘෂ්ටි කෝණ වලින් අනිත්‍යට ලෝකෙට පිළිහෙට වෙන්න පුළුවන් අපට. ඒ දැනුම ලැබීම තමයි සුතමේ පඤ්ඤා කියලා කියන්නේ. සුතමෙන් ඇසීමෙන් ලබන පඤ්ඤාව. හැබැයි ඒක සැහැමටපත් වෙන්නේ නැහැ. බොහෝ දෙනෙක් ධර්මය අහලා හරි වීරයන් වගේ වාදීවාද කළා ධර්මශාලාවේදී බොහොම කතිකයන්. නමුත් කිනුතුනේ ධර්මශාලෙන් ගියාට පස්සේ මොකුත්ම නැහැ. සාමාන්‍ය කෙනෙක් සාමාන්‍ය පොඩි දෙයක්වත් රකින්න පිළිපදින උත්සාහයක් නැහැ බොහෝ දෙනෙක්. ඉතින් ධාම ජීවිතේ එන්නේ නැහැ. අවුරුදු 100ක් මනහුවත් ජීවිත තුල ලොකු වෙනසක් වෙන්නේ නැහැ යගේ. ඒ නිසා පිළිතුනේ මේ ධාම අහනවත් එක්කම ඒ ධාම Tamanට හිතෙන්නට ඕන, නැවත නැවතත් මෙනෙහි කරන්නට ඕන. ඒ ධාම ශක්තිමත් වෙන විදිහට නිතර කල්යාණ මිත්‍ර යහපත් ගුණ ධාම Tamanගේ ළඟ පෝෂණය වෙන්නට ඕන. දන් දෙන්න ඕනේ, වැඩි හිටියන්ට සලකන්නට ඕන. ගරුකලියට ගරු කරන්නට ඕන, ධර්මයේ ගෙන යන්නට උදව් කරන්නට ඕන. ඒව කරන්න කරන්න තමයි මේ ධර්මයෙන් තවත් තමයි ඉදිරියට යන පුළුවන්කම තියෙන්නේ. ඒ වගේම පින්තුනේ ටිකෙන් ටික භාවනා කරමින් නුවණින් මේ ධර්ම තමන්ගේ ජීවිත අධ්‍යයනක බාට අපි පත් කර ගන්නට ඕන. ඒ වගේමයි ඒ ගමන මාගේ ඉක්මන් කර ගන්නට පින්තුනේ අපි තවත් කාරණා සම්පූර්ණ කරන්නට ඕන. මොනවද? එකක් තමයි ආහාරය පාලනය කරන්න වෙනවා. නොකයින නෙමෙයි මේ කියන්නේ. ඈ කෑම පාලනය කිරීම පිණිසුනේ කට ආකාර දෙකකින් පරිස්සම් කරන්න ඕන. එකක් කටට දාන ඒවා, අනිත් එක කටින් පිට ගන්න ඒවා. කටට දාන්නේ මොනවද? කටට දාන්නේ කෑම, කටින් පිට කරන්නේ මොනවද? වචන. ওই දෙකේදීම පරිස්සම් වෙන්න ඕන. ඒ දෙකෙන් අපේ ජීවිතේ ලොකු පාලනයක් වෙනවා. එනිසා පින්නතුනි ආහාරය තමන්ගේ ජීවිතය පාලනය කරන ප්‍රධාන සාධකයක් වෙනවා. ඒ වගේම නිින්ද පාලනය. ටිකෙන් ටික පින්නතුනි කෙලෙස් අඩු වීමත් එක්කම නිින්දේ පාලනයක් වෙනවා. නිින්ද ටික ටික අපි කැප කරන්න වෙනවා. අපිට නිින්ද අවශ්‍යයි. යම්ක්ෂ ප්‍රමාණයකට අපේ වැය වෙන සෛල දිනු කරන්න අනිවාර්යයෙන්ම නිින්ද අවශ්‍ය සාධකයක් විදිහට සැලකනවා. ඒ සාමාන්‍ය ලෝකයේදී. නමුත් පින්නතුනි කෙලෙස් දුරු වීමත් එක්ක ගිහිලට යද්දී ඒ නිින්දේ අවස්ථාවේ ටිකෙන් ටික අඩු වෙන ගන්නවා. මේ ධර්ම මාර්ගය යද්දී අපට යම් සිදුවක පාන්නේ තියෙනට ඕන. ඒ වගේම ඉන්ද්‍රිය සංවරය. ඇස, කන, නාසය, දිව, ශරීරය කියන මේ ඉන්ද්‍රිය වලට අරමුණු වෙනකොට කලබල නොවි තැම්පත් බවින් ඒ අරමුණ වලට මුහුණ දීමේ හැකියාව ටිකෙන් ටික ඇති කර ගන්න ඕන. තමන්ගේ ගෙදර ඉඳගෙනම තමන්ගේ දරුවන්ගේ, දෙමව්පියන්ගේ, වැඩිහිටියන්ගේ අගුණ දුර්වලකම් වලදී තමන්ගේ හිතේ කැළඹෙන ගතිය ටිකෙන් ටික අඩු කර ගන්න ඕන. ඊවසන ස්වභාවය, අනිත්‍යට සමාව දෙන ස්වභාවය ටිකෙන් ටික තමන්ගේ ජීවිතවල වැඩි වෙන්නට ඕන. සමහර අයගේ ලොකු වෙනසක් නැහැ. ඉතින් අපිටත් බැනුම් අහන්න වෙනවා බණ කියන. ඉතින් හාමුදුරුවෝ ඔච්චර බණ කියන අපේ අම්මා කිසි වෙනසක් නැහැ නේද කියලා අපිටත් එක බණ. මේ ගෙදර ගියාම ඉතින් සාමාන්‍ය රණ්ඩු ටිකම තමයි ඉතින්. ලොකු වෙනසක් නැහැ. නමුත් වෙනත් ඉතින් අපේ වෙනස ජීවිත තුල වෙන්නට ඕන. මේ නැත්තම් අපිටත් බැනුම් අහන්න වෙනවා. මේ ඒක දරුවන්ට දැනෙන්න ඕනේ. වැඩිහිටියෝ දරුවන්ට ගරු කරන්න පුළුවන් විදිහට ඉන්නට ඕන. අපි මෙතරම් බොහෝ විට දරුවන්ට කියන වැඩිහිටියන් සලකන්න කියලා. නමුත් වැඩිහිටියොත් ඒකට සුදුසු වෙන්නට ඕන. ඒ වගේම දරුවොත් වැඩිහිටියන් පුරුසක් වෙන්නට ඕන. වැඩිහිටියෝ නිසා අපිට මේ දායද ලැබිලා තියෙන්නේ. ඒ නිසා අයටත් අපි සලකන්නට ඕන. විශේෂයෙන් වැඩිහිටියට සලකන එක පින්තුනේ එක අතින් අපේ දරුවන්ට ආදර්ශයක්. අනිත් පැත්තෙන් පින්තුනේ ඒ අයට සලකනකොට අපට නිරෝගී භාවය ලැබෙනවා. දැන් සමහර අය අම්මලා තාත්තලා වැඩිහිටි වුණාම එක්තැන් වෙනකොට කැමති ඉක්මනට මේගොල්ලෝ මිය යනවා සමහර අය. මේක පින්නතුනේ හරිම අභාගියක්. පින්නතුනේ ඒ කෙනෙක් වැඩිහිටි කෙනෙක් එක්තැන් වෙලා හරි එක දවසක් ජීවත් වෙනවා කියලා කියන්නේ. එක දවසකට අපි උපස්ථාන කරනවා කියලා කියන්නේ. අපිට ආත්මව 100කට නිරෝගීතාවය ලැබෙන හේතුවක් මේක. කොහොම හරි පින්නතුනේ දවසක් හරි ජීවත් වෙලා ජීවත් කරවලා එයාට උපස්ථාන කරගන්නට ඕන. ඒක අපට ලොකු වාසියක්. ඒ සලකනකේ වාසිය අපට ඇති වෙන්නේ ඒ ඇට නෙවෙයි. ඒ සැලකිල්ල ලබන කෙනාට පොඩි වාසියක් තියෙන්නේ. වැඩි වාසිය කාටද? අපට ඇති වෙන්නේ. අපේ ජීවිතය ආත්මව ගානකින් නිරෝගී භාවය ලබන්න, ලෙඩ දුක් වලින් නිදහස් වෙන්න මේ කරන අම්මට තාත්තට එක දවසක් කරන සැලකිල්ල අපට හේතු වෙනවා. ඒ නිසා ඒක අමතක කරන්න එපා. ඒක ලොකු හැකවරණයක් තමයි. තමන්ට ගෙදර ඉඳගෙන මොදොඩ පින්කම් කරන්න තියෙන අවස්ථාව. තමන්ගේ අම්මා තාත්තා ගෙදර ඉඳලා තමන්ට කෑම බීමක් උයලා දෙනවා කියලා කියන කොච්චර ආශිර්වාදයක්ද ඒක. ඒ වගේම අම්මා තාත්තා දැනගන්න ඕන දරුවන්ට කෘතඥ වෙන්න. ඇතැම්ට දරුවන්ගේ අතින් අඩුපාඩු වෙන්න පුළුවන් රැකී රක්ෂා අධ්‍යාපන නිසා දරුවන්ට හැම වෙලාවෙම එක වගේ සලකන්න බෑ. ඒ අවස්ථාවලදී දරුවනොත් වැඩිහිටියනොත් අම්මා තාත්තා දරුවගේ මෛත්‍රිය සාගත වෙන්නට ඕන. මේ දෙපැත්තම අනිවන අවබෝධයෙන් මේ කරුණ සිද්ධ කර ගන්නට ඕන. ඒ වගේම පින්වත්නි සීලය කියන එක අවශ්‍යයි. කායික වාචික සංවරය. එනිසා බුදුහාඳුරු මෙන්න මේ කරුණ හතර ගැන නිතර අවධාරණය කරලා තියෙනවා. ධර්ම මාර්ගයේ ඉදිරියට යද්දී මේ කරුණ අපේ ජීවිත තුළට එන්නට ඕන. පින්වත්නි අපි අර මුලින් සඳහන් කළ කාරණේ සුතමේ පඥාවෙන් ධර්මඥානි ලබාගෙන චින්තාමේ පඥාවෙන් දැනුම දිනු කරගෙන භාවනාය පඤ්ඤායෙන් එක දිනු කිරීම මේ කරුණය. වෙනතන මෙතෙන් වැදගත්ම කරුණක් බුදුදහමේ සඳහන් වෙනවා යෝනිසෝ මනසිකාරය කියලා. බුදුහාම සඳහන් කරනවා යෝනිසෝ මනසිකාරය තරම් වටිනා දෙයක් මම තවත් දකින්නේ නැහැ කියලා. මොහොකටද යෝනිසෝ මනසිකාරය කියලා කියන්නේ? යෝනිසෝ මනසිකාරය කියන්නේ වෙනතුනි කෙලෙස් ඇති නොවන විදියට හිතන ක්‍රමය. ඒක කුමන හෝ ක්‍රමයක් වෙන්න පුළුවන්. ඒක බාහනාක් වෙන්න පුළුවන්, සීලයක් වෙන්න පුළුවන්, තමන් හිතන විදියක් වෙන්න පුළුවන්. තමන්ට ලෝභ, ద్వේෂ, මෝහ, රාග, ద్వේෂ, මෝහ ඇති නොවන විදියට තමන් හිතන විදිය. දැන් කවුරු හරි කෙනෙක් මෙතන අපිට සිදු කළ තියෙනවනම් අපි ඒ කෙනාට ඕනම් මතක් කර කර බනින්නත් පුළුවන්. නැත්නම් අපට අනේම හොඳම අවස්ථාවක් මෙතන සුද්ධ කරන්න කියලා අපිට ඒක සුද්ධ කරන්නත් පුළුවන්. පින්තුනේ එකම දේ දෙන්නෙක් බලපු විදිය. ඒ නිසා අපට හැම දෙයක්ම ජීවිතයේ මේ පැත්තෙන් අපි හිතනවා නම් හැම issue එකක්ම අපට opportunity එකක් කරගන්න පුළුවන්. හැම ගැටලුවක්ම තමන්ගේ qualities දිනු කරගන්න අවස්ථාවක් කරගන්න පුළුවන්. ඒකෙන් ප්‍රයෝජන ගන්න. ඒ වගේම පින්තුනි මේ නිවන් මාගේ එන පියවර කිහිපයක් ගැන අපි නිතරම සඳහන් කරනවා. කල්යාණ මිත්‍ර ආශ්‍රයෙන් ධර්ම ශ්‍රවණය කළා, ශ්‍රද්ධා වැඩි කරගෙන නුවණින් මෙනෙහි කරලා, සිහි නුවණින් ඉඳලා, ඉන්ද්‍රිය සංවරයෙන් ඇස අනනාසය හිත කය වචනය කියන ත්‍රිවිධ සුචරිතයෙන් සතිපට්ඨානය වඩමින් සත්බොජ්ජංග වඩමින් විද්‍යා විමුක්තිය කර යන ගමන් මාර්ගයක් තමයි මේ ධහම තුළ අපට සඳහන් කරන්නේ. එනිසා මේ කරුණ පිනතුනි කරුණ හැදෙට තිබ්බට මේවා පාඩම් කරගීම විතරක් නෙවෙයි මේවත් එක ඉන්නකොට පිනතුනි මේවම ජීවිතේ වඩපත් වෙනවා අපි. දැන් අපි වාහනයක වාහනයක් පදවනකොට අපි හිත හිතද යන්නේ? අපිට හිත හිතනේ අපේ සිද්ධිය අපේ අවයව ටික ඔක්කොම මේකට ක්‍රියාත්මක වෙනවා. ඒකම අපේ ඒ වාහනයම අපේ ජීවිතය අපේ ශරීරය වඩපත් වෙනවා. දැන් මේ වගේ මේ කරුණුත් එක්ක ඉන්නකොට පිනතුනේ හැම මොහොතෙම මේ මාර්ගය තමන් ඉදිරියට යන්නේ. තමන් ඉදිරියට උදව් කරනවා, මව්පියන්ට සලකනවා, දරුවන්ගේ උපස්ථාන දෙකක් කරනවා, ආගමික කටයුතු දෙකක් කරනවා, භාවනාවක් කරනවා, බණක් අහනවා, තව උපාධියක් පශ්චාත් උපාධියක් කරගන්න තියෙනවා ඒකත් කරගන්නවා, ලංකාවෙ ඉන්න ඥාතීන්ට සලකන්න පුළුවන් ඒ දෙකත් කරනවා. මේ හැම දෙයක්ම එකට යන්න ඕනේ පිනතුනේ. එහෙම වුණොත් තමයි තමන්ගේ ජීවිතයේ සමබර ජීවිතයක් වෙන්නේ. එහිදී තමන් කරන්න දේවල් වලින් වටිනාම දේ තමයි කරන්නේ. තමන්ට වටිනාම දේ තමයි කාලය. අනිත් ඕනම දෙයක් අපිට සල්ලියට ගන්න පුළුවන්. අපිට වටින කාලය. ඒ කාලෙන් ගතවන කාලයෙන් කරන්න පුළුවන් වටිනාම දේ තමන් ජීවිතේ කරගන්නවා. ඒ නිසා මේ ගමනම ගොස්සේ මෙහිදී යනකොට පින්නතුනේ විමුක්තියට පත්වන, නිවීමට පත්වන කර්ම පහ ගැන කියනවා. අපට අවබෝධය ලැබෙන්නේ බොහෝ දෙනෙක් හිතන බාහනා විතරේ කියලා. නමුත් පින්නතුනේ ධර්ම ශ්‍රවණියත් අවබෝධය ලැබෙන ප්‍රධාන ස්ථානයක්. ඒකට විමුක්ති ආයතනයක් කියලා කියනවා. බුදුහාමරගේ කාලේ සමහර ශ්‍රාවකයන් මාර්ගඵල ලැබුවේ බණ අහද්දි. බණ ඇහිීමත් විමුක්තියට පත්වන කාරණයක්. බණ අහද්දි සමහර අය නිවන් දැක්කා. ඒ වගේම බණ දේශනා කිරීමත් විමුක්ති ආයතනයක්. සමහර ස්වාමීන් වහන්සේලා ධර්මාසනෙට එන කෘතඥ කෙනෙක් විදියට ධර්මාසනයෙන් පිට වෙලා යන සෝවාන් වෙච්ච කෙනෙක් විදියට. බණ කියද්දී සෝවාන් වෙලා හාමුදුරුවෝ. හාමුදුරුවෝ ධර්ම මානසිකාරියම මේ බණ කියන්නේ. අනාගාමී හාමුදුරුවෝ ධර්මාසන අරුඩ වෙන්නේ බැහැල යන රහතන් වහන්සේ කෙනෙක් ඉදිරියට. බණ කීමත් විමුක්තායතනයක් ඉදිරියට සඳහන් වෙනවා. ඒ වගේම ධර්ම සජ්ජහායනය. ඒ ධර්මයේ මිහිරි හඬින් කියනකොට ඒ ධර්මය තමන්ට මෙනෙහි කිරීම බවට පත් වෙනවා. එනිසායි සුධර්මයෙන් වුණින් මෙනෙහි කිරීමත් විමුක්තායතනයක් සජ්ජහායනා කිරීමත් විමුක්තායතනයක් භාවනාව ඒ කරුණ පහෙන් එකක් විතරයි. හැබැයි මේ පහම කරන්නේ පිනතුණි භාවනාව පිළියෙටමයි. හොඳ සිහියෙන් නුවණින් කරොත් තමයි ඒක විමුක්තායතන බවට පත් වෙන්නේ. නැත්තම් පත් වෙන්නේ නැහැ. එහිදී පිනතුණි ප්‍රධානම දේ තමයි අප්‍රමාදී බව කියන එක. අප්‍රමාදී කියන්නේ නිතරම සිහියෙන් ඉන්න එක. නිතරම තමන්ගේ ශරීරයට මොකද වෙන්නේ? තමන්ගේ මනසට මොකද වෙන්නේ කියන එක ගැන හොඳ අවබෝධයෙන් නිතරම කාලය ගත කිරීම. තමන්ට සලකනවායි කියලා කියන්නේ තමන්ගේ හිතට සලකනවායි කියන එක. තමන්ගේ හිතට සලකනවා කියලා කියන්නේ සම්මා සතිය මයින්ඩ්ෆුල්නස් එක දිනු කිරීම. දැන් අලුතෙන්ම මනෝ වෛද්‍යවරු ඒ වගේම ස්නායු වෛද්‍යවරු අලුතෙන්ම මානසික පීඩා ස්ට්‍රෙස් අඩු කිරීමේ අලුත්ම ක්‍රම විදිහට අලුත්ම රිසර්ච් පේපර්ස් වල වල මොකද කියන්නේ? මයින්ඩ්ෆුල්නස් එක කියන්නේ. අලුත්ම සංග්‍රහවල බලන්න නියුරොසයිකොලොජිස්ට් වලදී සයිකොලොජි වලදී අලුත්ම රිසර්ච් වලින් ඒගොල්ලන් අනාවරණය කරන පොත් ගණන් ලියලා තියෙන්නේ මයින්ඩ්ෆුල්නස් එක දිනු කරන්න කියලා. පින්වතුනි බුදුහාමුදුරෝ මේට අවුරුදු 2500කට කලින් අපට මේක කියලා තියෙනවා. අපිට අමුතුවෙන් මෙයාගෙන් ඉගෙන ගන්න දෙයක් නැහැ. බුදුදහමෙහි සතිය විතරක් නෙමෙයි මයින්ඩ්ෆුල්නස් එක විතරක් නෙමෙයි. ඒකත් එක්ක යන wisdom එකක් එකටම දිනු කරන්න කියලා තියෙනවා. මයින්ඩ්ෆුල්නස් කියන එක ස්ථාර දෙයක් නෙමෙයි. ඒක ස්ථාර වෙන්නේ wisdom එකත් එක්ක, knowledge එකත් එක්ක, impermanence පිළිබඳව knowledge එකත් එක්ක එකට ගියොත් තමයි මේ මයින්ඩ්ෆුල්නස් එක සාර්ථක අවසාන නිෂ්ඨාවක් කරා අවසාන ඉලක්කයක් කරා යන්න පුළුවන්කම තියෙන බුදුදහමෙන් අපි නිතරම ඉදිරියෙන් ඉන්නවා විද්‍යාවට වඩා. ඒ නිසා අපි දෙකේම ප්‍රයෝජන ගන්නට ඕන. අද සඳහන් කරපු කරුණු ඇත්තෙන්ම අද විශේෂයෙන් අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ සංඛාර පිළිබඳව. එතකොට සංගත සංඛාර වලින් හේතුඵල ධර්මෙන් හටගන සියලුම දේවල් අයිති වෙනවා. ඊළඟට අභිසංගත සංඛාර වලින් ආයතන එක යන මේ මානසික ස්වභාවය විඥානයේ සංඥා සංඛාර ටික එකතු වෙනවා. ඒක සම්පූර්ණයෙන්ම හුදකලා දෙයක්. ඒක වරදව මෙනෙහි කරවතින් අවිසංකරණ සංඛාර වලට යනවා. අවිද්‍යා පත්‍ය සංඛාරා වෙලා කෙලෙස් ඇති කරගන්න පැත්තට යනවා. පින්කම් කරත් ඇතැම් විට අපේ අවිද්‍යාවෙන් කරවතින් ඒකට සැප විපාක ලැබුණත් ඒක සසරට යන එකක් බවට පත් වෙනවා. අපිට හරියට සම්මා සතියෙන් අපි කරවතින් ඒ කරන පින්කමක්ම ඒ පින්කම ආනිසංසයත් නෝඩුව ලබා ගැනීමෙන් ඒ පින්කම අපට නිවන් දොරටුවක් බවට පත් කරගන්න පුළුවන්. ඒක කෙලෙස් නිරුද්ධ වෙන සංස්කාරයක් බවට අපට හරවා ගන්න පුළුවන් අපි බුද්ධිමත් නම්. එනිසා පිනතුනි මේ ධම හරියට තේරුම් ගත්තොත් අපි දන්නවා බාහිර කිසිම කෙනෙකුට පුළුවන් කමක් නැහැ අපට දුකක් හෝ සැපක් දෙන්න. සම්පූර්ණ දුක හෝ සැප එන්නේ බාහිර කෙනාගෙන් නෙවෙයි. කොහෙන්ද එන්නේ? අපි හිතන ආකාරයෙන්. අපි හිතන විදිය වෙනස් වෙච්ච ගමන්ම බාහිර දුක එන්නේ නැහැ. යම් කිසි කෙනෙක් අපට බනිනවා කියමු. බනින වෙලාවේදී අපි හිතුවොත් මෙයා මානසික රෝගියෙක් කියලා. අපට ඒ බනින කෙනාගෙන අමනාපයක් එනවද? අපට අමනාපයක් එන්නේ නැහැ. ඒ වගේම බලන විවිධ විදියේ ක්‍රම තියෙනවා. සම්මා ඥාණයෙන් බුද්ධිමත්ව ඒ දෙස බලන විදිය තියෙනවා. මේ පැත්තේ තමන්ගේ ආකල්ප, මේ පැත්තේ තමන්ගේ ඇටිටියුඩ් එක වෙනස් කරගත්ත ගමන්ම බාහිරට තමන්ව පාලනය කිරීමේ හැකියාව එන්නේ නැඩු වෙනවා. මෙන්න මේ ශක්තිය තමයි බුදුදහමෙන් අපට ලබා දෙන්නේ. ඒ ශක්තිය අපට ලැබෙන පිනතුණි අපේ ජීවිත හරි වටිනවා. අපට ලොකු සතුටක් එනවා. අපි බාහිරට යැපෙන ගතිය එන්න මඩු වෙනවා. දැන් අපට සතුට තියෙන්නේ ගෙදර පිරිසිදුවට තිමුණොතින්, දරුවට ගේන ගත්තොතින්, ගෙදර මානසික ලස්සනට තිමුණොතින්, ට්‍රිප් එකක් හැම ගියොතින්, එහෙම වුණොත් තමයි දැන් සතුට තියෙන්නේ. කවුරු හරි කතා නොකර හිටියොත් සතුටු ඉවරයි. ගෙදර තනි වුණොත් සතුටු ඉවරයි. පින්නතුනේ අපට නියම දහමකට යන්නේ නැන්න අපට සතුට තියෙන්නේ තනි වෙච්ච ප්‍රමාණයද. හුදකලා වෙන්න තමයි සතුට තියෙන්නේ. තමන් ධර්මයත් එක්ක ඉන්නේ. ඒකෙන් කියන්නේ තමන් අනිත්‍යය අත්හැරලා යනවා කියලා. අනිත්‍යයත් එක්ක හිටියත් කතා බහ කරත් සිනාසුණත් අනිත්‍යය සරා ජීව සිනාසෙද්දී මෙයා ඒත් එක්ක මිහිනාවෙන් ඉන්නෝ. ඊට වඩා ඉහළ දැක්මකින් එයා අවබෝධයෙන් ඉන්නේ. යා ඊට වඩා ගැඹුරින් ඒ දෙස බලනවා. හැබැයි බාහිර කෙනාට පේන්නේ මේ දෙන්නාම එකිනෙක වගේ පේන්නේ. නමුත් යා හිතන විදිය වෙනස්. එනිසා පින්නතුනි අපට වටිනා දහමක් ලැබුණේ දුක් පීඩා වලින් නිදහස් වෙන දහමක් අපට ලැබිලා තියෙන්නේ. ඒ දහම පින්නතුනි අවබෝධ කරගන්න බුදුහාමුදුරුවෝ දුක් වෙහස වින්දා. සසර බොහෝ කාලයක් ලොකු කැපවීමක් කළා. ඇස්ස් මස්ලිය දන් දුන්නා අපේ ඇසට එන කඳුලෙන් අපව මුදවන්න. ඒ නිසා අපට අඬන්න නෙවෙයි බුදු කෙනෙක් ලෝකේ පහළ වෙන්නේ. අපට හඬන්න වැළපෙන තියෙන අවස්ථාවලින් අපිව මුදවීමේ මාර්ගයේ ලෝකෙට දේශනා කරන්නයි බුදුහාමුදුරු කෙනෙක් ලෝකේ පහළ වෙන්නේ. ඒ නිසා ඒ බුදුහාමුදුරු කෙරෙහි ගෞරවය දක්වනවා කියලා කියන්නේ උන්වහන්සේගේ ධර්මයේ ගැන අපි ගෞරවය ඇති කර ගන්නට ඕන. ඒ ධර්මය ගැන විශ්වාසනීයත්වයක් ඇති කර ගන්නට ඕන. ඒ ධර්ම පිළිපැදීමෙන් Tamanට දුකෙන් නිදහස් වෙන්න පුළුවන් කියලා විශ්වාසනීයත්වයෙන් ඒ ධර්ම අහලා අවංකව අහලා අවංකව තමන්ගේ ජීවිතයට ඒ ධර්ම සම්බන්ධ කර ගන්නට ඕන. පිනොති අද අපි සඳහන් කරපු කරුණු වලින් ගැටලු තියෙනවා නම් අහන්න පුළුවන්. සිතකය වචනේ සංවර කර ගැනීම. හොඳයි පිනොති අද අපි හුඟක් වෙලා සාකච්ඡා කළා. අපි සමහරට විතර පටන් ගත්තනේ. හොඳයි පිනොතුනි. අද මේ පිනතුන් මේ අපේ අත්පත්‍රිකාවක් සකස් කරලා තිනවා මේකත් කියවන්න. අත්පත්‍රිකාවේ තියෙන කරුණු අපි මීට කලිනුත් මෙහෙදි විස්තර කරපු කරුණු. ඒ නිසා මම ඒක වැඩි විස්තර කරේ නැහැ. අද වඩාත්ම මට පැහැදිලි කරන්න බලාපොරොත්තු වෙමුනේ සංස්කාර පිළිබඳව. මම හිතන්නේ යම්කිසි අවබෝධයක් ලැබුණා සමත් මේ පිනතුන් බණමහම් මහලා ඒ ගැන දැනුම දිනු කරගන්න පුළුවන් හැකිතා මේ සංඛාරවල ස්වභාවය අවබෝධ කරගන්න උත්සාහ කරන්න. ඒ අවබෝධ කරගත්තු ප්‍රමාණයට තමන්ගේ පින්නතුනි හිතට ලොකු සැනසීමක් එනවා. තමන්ගේ ලොකු මානසික දියුණුවක් එනවා. මේ අපි මෙච්චර කලක් මේ දුක් විඳේ මුලා වෙන්නේ නේද කියලා අවබෝධයක් එනවා. අපි මෙච්චර කල මේ අනිත්‍ය විසින් පාලනය කරන්නේ අපි රූපඩ වුණා නේද අනිත්‍යද කියලා තමන් ගැන ලොකු ලැජ්ජාවක් හටගන්නේ. මෙච්චර කල දුක් විඳේ බාහිර පුද්ගලයන්ට ඕන හින්ද නේද කියලා අපිට තේරෙනවා. පින්නතුනි අපේ ජීවිතවල තුලින් අපි දුක් විඳිය යුතු නැහැ. දුක් විඳිනවා නම් සම්පූර්ණයෙන්ම දුක් විඳින තමන්ගේ තමන් හිතන විදිය වරද නිසා. බාහිර කිසිම කෙනෙකුට දුකක් ඔසපත් දෙන්න බෑ. ඒ නිසා මුළු ලෝකයක්ම වෙනස් වෙලා යද්දී විතරක් නෙවෙයි තමන්ගේ මේ ශරීරය ලෙඩ වෙලා ඇඳට වැටිලා මරණයටපත් වෙද්දීවත් පින්නතුනි අපට දුකක් ඇති වෙන්නේ මේ දහමනු අපි හිතුවදී. මොකද අපි ශාරීරිකව දුක් විඳින්නත් අපි ශාරීරිකව වඩා දුක් විඳින මානසිකව ශරීරෙ ලෙඩ වෙන 5% විතර. ඒක අපි හිතලා තමයි වැඩි කරගන්න ඉතිරි 95%ම මනසින් හදාගන්නේ. ඒ නිසා ශාරීරිකව දුකක් නැහැ කියලා බුදුදහමේ කියන්නේ මේකනොත් ලැබෙන දුකක් තියෙනවා. නමුත් ඒ දුක ඊටාම ටිකයි. ඒක මෙනෙහි කළා කළා හිතින් තමයි අනිත් දුක් ටික හටගන්නේ අපි. ඒ නිසා මනසින් නිරෝගී වුණොත් 95%කින් අපට නිරෝගීතාවය ඇති කරගන්න පුළුවන්. බාහිර ලෙඩ ටික ඊටාම සීමිත වෙන්නේ. බාහිර ලෝකයේ තියෙන බරපතලම ලෙඩේ වුණත් පින්නතුනේ බැරි වුණොත් 5%ක වේදනාවක් විතර අපිට දෙන්න පුළුවන් කම තියෙනවා. අනිත් එක ඔක්කොම අපි මනසින් ගොඩනගා ගන්න මානසික දුක් පීඩා ටික. ඒ නිසා ඒකෙන් නිදහස් වීම සඳහා අපි අප්‍රමාදීව කටයුතු කරමු. එසේ සිදු කිරීමට තෙරුවන් සරණින්. මේ හැම දිනකටම නිදුක් නිරෝගී සම්පත් දිගාසිරි සම්පත් සැලසේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. රැස් කරගත් මේ උතුම් පින ආනිසංසයෙන් අපරමින් මේගේ යම් තාඥාත් මෙතරාදීන් පින් බලාපොරොත්තුගෙන් සිටෙත්නම් ඒ සියලු ඥාතීහුද ඒතින් අනුමෝදන් වේ. ඒ හැම දිනාගෙම සසර ජීවිත සුවපත් කරගනිත්වා කියන ප්‍රාර්ථනාවෙන් අපි මියගේ ඥාතීන්ට පින් අනුමෝදන් කරමු. හොඳයි පින්තුනි මේ අත්ංගේ මියගේ ඥාතීන් හොඳට සිහිපත් කරගන්න. මෑත කාලේ මියගිය ඥාතීන් විතරක් නෙවෙයි සසරගත ජීවිතේ පුරාම අපනමින් මියගිය අපේ මෞද්‍යම අපිය ආදී ඥාතීන් වෙත්නම් ඒ සියලුම දෙනාමේ පින් ඔවුන් විසින් සිදු කරන ලද පින්කමත් ඒ සතුරු සිතින් පින් අනුමෝදන් වෙත්වා කියන ප්‍රාර්ථනාවෙන් අපි මේ ඥාතින පුණ්‍ය අනුමෝදනා කරමු. ඉදම් මේ ඥාතේනම් හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම් මේ ඥාතේනම් හෝතු සුඛිතා හොන්තු. ඉදම් මේ ඥාතේනම් හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. රැස්කරගත් නූතුම් පුණ්‍ය ධර්මයන් සම්මිය දෘෂ්ටි දෙවියනුත් අනුමෝදන්ව පින්තුන් සිද කරන සියලු දැහැම කටයුතු සඵල වේවා. මේ පින්තුන්ගේ දූ දරුවන් ඥාතින් ඇතුළු හැම දිනාටම දේවාංගයේ රැකවරණය ආශිර්වාදයක් සලසා දෙත්වා කියන ප්‍රසමෙන් අපේ දෙවියන්ටත් පුණ්‍ය අනුමෝදනා කරමු. ආකාසට්ඨාච බුම්මට්ඨා දේවානාගා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං ආකාශට්ටාච බුම්මට්ටා දේවානාගා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං ආකාශට්ටාච බුම්මට්ටා දේවානාගා මෛද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදා ධර්ම ශ්‍රවණය කිරීමෙන් දහම්බල පූජා කිරීම ආදී වශයෙන් රැස් කරගත් මේ සියලු පුණ්‍ය ධර්මයන්ගේ බලයෙන් පින්තුන්ට මෙලොව වශයෙන් නිදුක් නිරෝගී සම්පත් ලැබේවා පින්තුන් සිදු කරන සියලු දහම කටයුතු හොඳින් සඵල කරගෙන යනට සිංකමත් ආශිර්වාදයක් වේවා මේ අත්ංගයේ දූ දරුවන්ගේ ඥාති මිත්‍රාදීන් හැම දෙනාගේම අධ්‍යාපන ආර්ථික වෘත්තිමය කටයුතු ධාර්මිකව සඵල කරගෙන යනට මේ ශක්තිය ධර්ම ශක්තියක් බවටපත් වේවා ඔබ අප හැම දෙනාගේම සත්‍ය ජීවිත සුවපත්ව ප්‍රාර්ථනානුකූලව උතුම් නිවන් සුවයත් සැලසේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු දුක්ඛම් පන්තාච නින්දුක්ඛා භයම් පන්තාච නිබ්භයා සෝකම් පන්තාච නිස්සෝකා හන්තු සම්බේති පානිනෝ දුකින් පෙළෙන සන් දුකින් මිදෙත්වා බියෙන් පෙළෙන බිය නැති වෙත්වා සොවින්තේ වෙන සත් සොන්නත් වෙත්වා නිතින් මේ හැම සත් සුවපත් වෙත්වා හැම දිනාටම තෙරුවන් සරණයි.